සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සංඛාරුම් පන්තින් වෝ බිංකවේ දේසින් සාමි ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන අවසරයි සදේවත් වාසනාවන්ත පින්නතුනි අද හැම දිනෙකම මේ නිවසේ රැස් වෙලා ඊටාම වටිනා පින්කමක් සිදු කරන අවස්ථාව බුදුහාමුදුර දේශනා කරපු සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව පින්නතුනේ අපි බුදුහාඳුරන්ගේ ධර්මයේ ශ්‍රවණය කරන්න සතර හුඟක් පින්දහම් කරගෙන ආපු අය. පින්දහම් කළා විතරක් නෙවෙයි ඒ පින්දහම් කරනවත් එක්කම ඒ සඳහා අපි ප්‍රාර්ථනා කරපු අය. ඒ දෙකේම එකතුවක් තමයි අද අපි මේ බණ අහනවා කියලා කියන්නේ. ප්‍රාර්ථනාව විතරක් කළාට විතරක් ලැබෙන්නේ නැහැ. ප්‍රාර්ථනාව විතරක් කළා නම් පින්දහම් නොකර ඇතැම් විට මනුසාත්ම භාව ඉපදෙන්න තිබුණා, ඇතැම් විට මන්ද බුද්ධක වෙන්න තිබුණා, කන් දෙක නොයසී යන තිබුණා, අංග විකල වෙන්න තිබුණා. අපි පින්දහම් කළා. පින්දහම් කරනවත් එකම ප්‍රාර්ථනා කළා. පින්දහම් විතරක් කළා නම් ඇතැම් විට මනුස්ස ලෝකෙ ඉපදෙන්න තිබුණා. ඇතැම් විට ඈතේ පිට රටක ධර්මයේ නැති රටක අපි ඉපදෙන්න තිබුණා. ඇතැම් විට හුඟක් රජ කුලයක උනත් ඉපදෙන්න තිබුණා අපි. පින් කමලානි සංසයෙන්. නමුත් ප්‍රාර්ථනාවක් නොතිබ්බනම් අපට ප්‍රාර්ථනාවක් නොතිබ්බනම් අපි ඒ වගේ තැන්වල ඉපදෙනවා. ප්‍රාර්ථනාවක් තිබ්බ නිසා තමයි අපි මනුසාත්ම භාවය ලැබුවා විතරක් නෙවෙයි ඒ මනුසාත්ම භාවය තුළ ධර්මය හරහට පුළුවන් වටා පිටාවක් අපි ජීවත් වෙනවා. ඇතැම් විට අපට ප්‍රාර්ථනාවක් නොතිබ්බනම් මනුසාත්ම භාවයක් ලබන්න තිබුණා, ධර්මයේ තියෙන වටා පිටාවක ජීවත් වෙන්න තිබුණා, නමුත් ධර්මය හරහ එන්නට අපට හිතක් යෙදෙන්නේ නැහැ. ඒ හිතක් කියදෙන්නේ ඕනකමක් ඇති වෙන්නේ, උනන්දුවක් ඇති වෙන්නේ ඒකෙන්ම තේරෙනවා පින්නතුනි අපි සතර හුඟක් පාරමිතා පුරපු අය කියලා. හුඟක් පින්දහම් කරපු අය කියලා. ඒ ආනිසංසය තමයි අද අපි මේ භුක්ති විඳින්නේ. පින්නතුනි බුදුහාඳුරන්ගේ ධර්මයේ තුලින් අපට සම්පූර්ණම ලබා දෙන්නේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියන්නේ යහපත් දැක්ම. බුදුහාඳුරන්ගේ ධර්මයෙන් ලැබෙන සම්මාදිට්ඨිය හරියට පින්නතුනි අපි අන්ධකාර කාමරයකේ නවස්ථාවේදී කිසිවක් නොපෙනෙන අන්ධකාර යුක්ත කාමරයක අපි ඉන්නකොට අපට ඇතිවන ස්වභාවය මොකද්ද? අපිට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්නේ කියලා, කොහෙන්ද පිට වෙන්නේ, මොකද්ද කරන්නේ, මොනවද තියෙන බඩු කියලා අපට තේරෙන්නේ. අපි එහෙම හැප්පෙනවා, කවුලුවක් හොයාගෙන යන්න බලනවා, දොරටුවක් හොයාගෙන යන්න බලනවා. අපට කිසිම දෙයක් එකෙන් ලැබෙන්නේ නැහැ අන්ධකාරය නිසා. ඒ අන්ධකාරයෙන් එන කාමරයක අපට එකපාර ආලෝකයක් දැල්ලුනොත් මොකද්ද වෙන්නේ? අපට තේරෙනවා කාමරේ තියෙන බඩු මුට්ටු මොනවද, හැප්පෙනව මොනවද, කුඩු වෙනව මොනවද, කාමරෙන් පිට වෙන්නේ කොහොමද, ඔක්කොම ටික අපට පේන්න ගන්නවා. අන්න ඒ වගේ පින්නතුනි බුදුහාමුදුරන්ගේ ධර්මයේ සැබෑ ලෙසම අපි අහනකන් අපි අන්ධකාර කාමරයක ඉන්නවා වගේ. අපට තේරෙන්නේ අපි මෙතෙන්ට ආවේ මොන පින්දහම් කළද කියලා. අපේ පිටුපස්සේ තියෙන කුසලය පින අපට පේන්නේ නැහැ. අපි සද්ධර්මේ නොයසුවතින්. ඒ වගේම ධර්මයේ අහලා අපි අනාගතයේ අපේ කොතෙන්ද යන්නේ කියන එක ගැන අපට අවබෝධයක් නැහැ. අපි ධර්මයේ නොයසුවතින් සම්මාදිටියේ නොලබගත්තුතින් අපි අර අන්ධකාර කාමරයක ඉන්නවා වගේ. ඒ නිසා පින්නතුනි බුදුහාඳුරන්ගේ ධර්මය කියලා කියන අපට අලුත් ඇසක් ලබා දෙනවා වගේ. අපි අන්ධකාර ඇස්තයකට ලොකු ආලෝකයක් ලබා දෙනවා වගේ. ඒ ආලෝකය ලැබෙන පින්නතුනි අපට ලෝකයේම එක නිවසක් වගේ, එක ගෙදරක් වගේ අපට පේන ගන්නවා. අපේ දරුවන්ගේ, අපේ ඥාතීන්ගේ සාර්ථකත්වය වගේම අපි ලෝකේ අනිත්‍යයේ සාර්ථකත්වයක් යහපතක් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ දෑතෙන් දෙපයින් අනිත්‍ය වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම යහපත අපි කරනවා. දිනපතාම කල්පනා කරලා බලන්න පිනතුනි, අපි ලෝකේ වෙනුවෙන් මොනවද කරන්නේ? අපි බොහෝ විට කරන්නේ අපේ දරුවන්ගේ අපේ ඥාතීන්ගේ වැඩපළ ටික විතරයි. නමුත් පිනතුනි, අපි ලෝකේ පහළ වෙනකොට, ලෝකේ ඉපදෙනකොට මිනිස්සු අප වෙනුවෙන් මොනවද කරලා තිබුණේ? අපි වෙනුවෙන් පාරවල් හදලා, පාලම් හදලා, වාහන අලුතෙන් නිෂ්පාදනය කළා, ගෙවල් දොරවල් හදලා අවුරුදු 100 ගණනක්, අවුරුදු 1000 ගණනක් මිනිස් බුද්ධියෙන් දිනු කරලා ආපු තාක්ෂණයක්, බඩු භාණ්ඩ, උපකරණ, භාෂා, පොත්පත් මේ ඔක්කොම අපට තියලා තමයි අතීතයේ මිනිස්සු තියලා තිබුණේ. අපි මේ ලෝකෙට තමයි අපි ඉපදුනේ. ඉතින් ඒ පරිසරය, ඒ පහසුකම් ටික භුක්ති විඳින ගමන් අපිත් ලෝකේ වෙනුවෙන්, අනාගත පරපුර වෙනුවෙන් අපි ඉහිලම යහපතක් කරන්න ඕන. ඒ යහපත හැටියට අපි කරන රැකියාවෙන් ලෝකයට යහපතක් කරන්න පුළුවන්. ඒ වගේම අපේ දරුවන් හොඳට පෝෂණය කරලා, නුවණැති දරුවන් ඇති කරලා ලෝකයට අපිට දායාද කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පිනතුනි, බුදුදහමේ හැටියට වටිනාම දේ තමයි බුදුහාඳුර දේශනා කරනවා, ඔබ මේ ශාසනයෙහි අවසාන ශ්‍රාවකය වෙන්න එපා කියලා. මේ ශාසනයෙහි ඔබ අවසාන ශ්‍රාවකය වෙන්න එපා කියලා. ඒකෙන් මොකද කියන්නේ? ඔබෙන් මේ ශාසනය අතුරුදහන් වෙන්න දෙන්න එපා. ඔබෙන් පස්සේ තව පියවරක් හරි ඉදිරියට යන්නට උදව්වක් කරන්න මේකට. හරියට අර රිලේ එකක් වගේ. බැටන් එක ඔබ යටට දැන් දීලා තියෙනවා. ඔබ අතින් ගිලිහෙන්න දෙන්න එපා. තව කෙනෙකුට මේ බැටන් එක දීලා තමයි ඔබ මේ යන්නට ඕන. ඔබෙන් මේ ශාසනය අවසන් වෙනවා නම් අපේ පින්නතුනි අපි නියම යුතුයකම කළා වෙන්නේ නැහැ. ඒ නිසා ඒකාතකින් මේ ධහමෙන් අපේ ජීවිත පෝෂණය කරගන්න ගමන් අනිත් අතින් ලෝකේ වෙනුවෙන් අපි ධහමක් දායාද කරන්නට ඕන. ලෝකේ වෙනුවෙන් අපට කරන්න පුළුවන් ඉහෙළම යහපත් අපි ධහම වෙනුවෙන් කරන්නට ඕන. බුද්ධ ශාසනය ගතොතින් පින්නතුනි, මේ බුද්ධ ශාසනය මෙතෙක් රැගෙන ආවේ ස්වාමීන් වහන්සේලා. ඒ ස්වාමීන් වහන්සේලාගෙන් තමයි අපි බණ දහම් ඇහුවේ. ඒ ස්වාමීන් වහන්සේලාගෙන් තමයි අපි බණ දහම් අහලා බුදුහාමුදුර හඳුනාගත්තේ. එනිසා බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නය අතුරින් සංඝ රත්නය කියලා කියන්නේ පින්නතුනි සජීවී රත්නය, අපට ධර්මය හඳුන්වා දෙන රත්නය, අපට බුදුහාමුදුරෝ හඳුන්වා දෙන රත්නය. එනිසා ස්වාමින් වහන්සේලාට උපරිම ශක්තිය අපි ලබා දෙන්නට ඕන. ඒක පින්නතුනි ශාසනය වෙනුවෙන් කරන ලොකුම කැපකිරීමක් ඒක. පින්නතුනි අපි සඳහන් කළා බුදුහාමුදුරන්ගේ ධර්මය කියලා කියන්නේ සම්මා දිට්ඨිය ලබා දෙන ධමයක් කියලා. සම්මා දිට්ඨිය කියන්නේ නුවණ, ප්‍රඥාව. ඒ ප්‍රඥාව ලැබිච්ච ප්‍රමාණයට තමයි පින්නතුනි අපේ ජීවිත සාර්ථක වෙන්නේ. ඒ ප්‍රඥාව ලැබිච්ච ප්‍රමාණයට තමයි අපි එදිනදා ජීවිතේ මුණ පාන දුක්ඛම් කටළු වලින් අපේ හිත මුදවා ගැනීමට අපි කටයුතු කරන්නේ. පින්නතුනි බුදුහාමුදුරන්ට කියනවා මග්ගඤ්ඤෝ මග්ගවිදෝ මග්ගකෝවිදෝ කියලා. මේ පාලි පාඨ වලින් කියන්නේ බුදුහාමුදුරෝ මාර්ගය දැනගත්තු කෙනෙක්. ඒ වගේම මාර්ගයේ ප්‍රවීණ කෙනෙක්. ඒ වගේම මග්ගකෝවිදෝ මාර්ගයේ දක්ෂ කෙනෙක් බුදුහාමුදුරෝ. මොකද්ද මාර්ගය කියලා කියන්නේ පින්නතුනි? බුදුහාමුදුරෝ දේශනා කරන මාර්ගය මොකද්ද අපට අනුගමනය කරන්න කියලා උන්වහන්සේ මාර්ග දෙකක් දේශනා කළා. ඒ මාර්ග දෙක තමයි, එකක් තමයි ස්වර්ග මාර්ගය. නැවත මනුස්ස ලෝකෙට එන මාර්ගය සහ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල ඉපදෙන මාවත උන්වහන්සේ දේශනා කරා. ඒකට කියනවා ස්වර්ග මාර්ගය කියලා. ඒ වගේම බුදුහාමුදුරෝ දේශනා කළා මෝක්ෂ මාර්ගය කියලා එකක්. මේ සංසාර ගමන නිමාවටපත් කරන්නේ කොහොමද කියලා මාවතක් උන්වහන්සේ දේශනා කළා. ඒකට කියනවා මෝක්ෂ මාර්ගය කියලා. මෙන්න මේ මාර්ගය උන්වහන්සේ හරියට දැනගත්තා. කුමන කටයුතු කළද මනුස්ස ලෝකෙට එන්නේ, කුමන ක්‍රියාවන් කළද දිව්‍ය ලෝක යන්නේ, බ්‍රහ්ම ලෝක යන්නේ කියලා උන්වහන්සේ හරියට දක්ෂ වුණා මේක කියන්න. මොකද උන්වහන්සේ සියසින් දැක්කා ඒ කර්මයන් කළ ඒ මොහොතේම ඉපදෙන සත්‍යයන් උන්වහන්සේ දැක්කා. ඒ වගේම මේ කර්මයෙන් නිරුද්ධ කළා නැවත සසරට නොයන විදියට පුද්ගලයන් සසර ගමන නිමාවටපත් කරන පුද්ගලයන් බුදුහාමුදුරුවෝ දැක්කා. අන්න ඒ දෙකම පිළිබඳ අවබෝධයෙන් තමයි උන්වහන්සේ මේ ස්වර්ග මාර්ගයත් සුගතියට යන මාර්ගයත් ඒ වගේම මොක්ෂ මාර්ගය නැත්නම් නිවනට පත් වෙන මාර්ගයක් කියන මේ මාර්ග දෙකම දේශනා කළේ. පින්නතුනි මේ මාර්ග දෙක දේශනා කරන කලින් බුදුහාඳුරෝ තවත් අපට අත්හලියුතු මාර්ගයක් දේශනා කළා. ඒ මොකද්ද? ඒකට කියනවා අපාය මාර්ගය කියලා. නිරයට, දුගතියට, සතර අපායට වැටෙන මාර්ගයකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මිනිස්සෙකුගේ ජීවිතයේ තියෙන ලොකුම අභියෝගය මොකක්ද කියලා. අපේ ජීවිතයේ ඉදිරියේ තියෙන ලොකුම අභියෝගය, ලොකුම ගැටලුව මොකක්ද කියලා. දැන් මේ පිනුතුණෙන් ඇහුවොත් මොකද්ද හිතෙන්නේ සාමාන්‍යයෙන්? ඔව්, අපිට හිතෙන්නේ රැකියාව. නිරේත නොවි මතු කවදාවත් නිරේත නොවි නොවන විදියට ජීවත්. හරි, බොහොම හොඳයි. අන්න ඒක තමයි නියම ගැටලුවට විසඳුම. බුදුහාමුදුරුවෝ දේශනා කළ අපිට තියෙන අභියෝග කිහිපයක් ගැන. එකක් තමයි මහලු වීම. මහලු වීම කියන එක ටිකෙන් ටික වයසට යනවා කියන එක අපේ ජීවිතේ මුහුණ පාන සිදුවන අභියෝගයක්. ඒ වගේම මරණය කියන එක අභියෝගයක්. නමුත් මේ දෙකම පින්නතුන ඉතාලම ටික කාලයයි. අවුරුදු 30ක් 40ක් වෙන්න පුළුවන් මරණයේ දුක ඇතැමිට බොහොම සුළු මොහොතයි. නමුත් පින්නතුනි මේ දෙකටම වඩා ලොකු අභියෝගයක් අපේ ජීවිතේ ඉදිරියේ තියෙනවා. ඒ තමයි මිය ගිහිල්ලා අපායට වැටෙන තියෙන අවස්ථාව. මරණයටපත් වෙලා මරණයෙන් පස්සේ පරලොව ජීවිතේහි අපාගත වෙන්න තියෙන අවස්ථාව තමයි පින්නතුනි අපේ ජීවිතේහි ප්‍රධාන අභියෝගය අපේ ජීවිතේ ඉදිරියේ තියෙන. එතන වැරදුනොත් පින්නතුනි මේ අවුරුදු 50ක් 60ක් 80ක් වැරදෙන වැරදීම වගේ නෙවෙයි. ඇතැම් විට ඒ වරදට වන්දි ගවන වෙන්නේ කල්ප ගණන්. කල්ප ගණන් වලින් වන්දි ගවන්න වෙනවා. ඇතැම් විට බුද්ධාන්තර කල්ප ගණන් නිරේ දුක් විඳින්න වෙනවා. එනිසා මෙන්න මේ පළවෙනි අනතුර බුදුහාමුදුරු තේරුම් අරගෙන උන්වහන්සේ දේශනා කළා සබ්බ පාපසකරණං කියලා. හැකිතාක් අකුසල් දහමලෙන් නිදහස් වෙන්න කියලා, මිදෙන්න කියලා. අපේ හිත අපිරිසිදුව කරන ක්‍රියාවන් වලින්, වචන වලින් හැකිතාක් දුර වෙන්න කියලා. අපි යමක් කියනකොට, යමක් කරනකොට අපි පිනොතුනි පිරිසිදු හිතෙන් ඒක කරන්න ඕන. වචන කතා කරනකොට බොහෝ දෙනෙක් හිතන්නේ ප්‍රිය වචන කතා කරුවොත් විතරක් ඒක හොඳයි කියලා, ඒක කුසලයක් කියලා. පිනොතුනි ප්‍රිය වචන කතා කරන්න පුළුවන් කෙනෙක් අමාරුවේ දාන්න. සිනහසෙන්න පුළුවන් කෙනෙකුට හාසියට ලක් කළා. කෙනෙකුට අනාගතය වෙන දෙයක් ගැටලුවක් ගැන හිතලා හිනාසෙන්නත් පුළුවන්. ඒ වගේම පින්නතුනි කෙනෙකුට බනින්න පුළුවන්, දොස් කියන්න පුළුවන් මෛත්‍රිය සාගතව. පින්නතුනි මෙන්න මෙතෙන්දි තමයි හිත තමයි තමන්ගේ ආකල්පය තමයි ප්‍රධාන වන්නේ. ඒ නිසා හිත හොඳට තියාගෙන හැකි තාක් දුරට අපි ක්‍රියාවන් කරන්නට ඕන, වචන කතා කරන්නට ඕන, ක්‍රියාවන් කරන්නට ඕන, සිතුවිලි හිතන්නට ඕන. එහෙම නැතුනොත් පින්නතුනි අපේ හිත අපිරිසිදු වනොතින් ඒකේ විපාකය මරණයෙන් පස්සේ විතරක් නෙවෙයි ජීවත් වෙලින කාලෙදම පින්නතුනි අපට අපේ මේ වටා පිටාවේ පරිසරයේ සතුට අපිට ලැබෙන්නේ නැහැ. අපේ හිතේ කවුරු හරි ගැන ලොකු අමනාපයක් තියෙනවා නම්, කවුරු හරි ගැන දැඩි ඊර්ෂ්‍යාවක් තියෙනවා නම්, ද්වේෂයක් තියෙනවා නම් මේ gedara මේ වටා පිටාවේ ලස්සන අපට පේන්නේ නැහැ. බලන්න පින්නතුනි මේ මල් ටික ගත්තොත් ඉන්නේ මේ මල් ටිකට සම්පූර්ණ අවධානය යොමු කරන්න. කොච්චර ලස්සන, කොච්චර සුවඳවත් මල් ටිකක්ද මේ තියෙන්නේ. ඇතැම් විට කෙනෙකුට පහසුවෙන් මේ ටික හොයාගන්නත් බෑ. පින්නතුනි මේ මල් ටිකේ ලස්සන සුවඳ අපට දැනෙන්නේ නැහැ අපේ හිත අපිරිසිදු නම්. අපේ හිතේ ලෝභය, ද්වේෂය, ඊර්ෂ්‍යාව තියෙනවා නම් මේ වටා පිටාවේ සුවඳ, ලස්සන අලංකාරය අපට පේන්නේ නැහැ. පින්නතුනි සමහර රහතන් වහන්සේලා හිටියා ඉතාම කටු තියෙන කැලවල්වල. කටු වලින් ගහන වෙච්ච කැලවල්වල රේවත කියලා හාමුදුරු කෙනෙක් ඉතේ වගේ රහතන් වහන්සේලා හිටියා. නමුත් උන්වහන්සේලේ කැලෑ වටා පිටාව ලස්සන කරගත්තා උන්වහන්සේලගේ මනසින්. පින්නතුනි මනස ලස්සන වෙන්න වෙන්න බාහිර ලස්සන වෙනවා. එනිසා පළවෙනි පියවර තමයි බුදුහාමුදුරුවෝ අපට දේශනා කළා අපාය මාර්ගෙන් දුර වෙන්න. හිත අපිරිසිදුව කරන දේවල් වලින් හැකිතාක් දුර වෙන්න. නිතරම ඉහළම මානසිකත්වයෙන් ප්‍රධාන දේ අනිත්‍ය කෙරෙහි උපරිම මෛත්‍රියෙන් කටයුතු කරන්න. අපිට පින්නතුනි අපි ගුණධම් වලින් කොච්චර ඉදිරියට යනවාද කියන එක තීරණය වෙන්නේ අපි කොච්චර මෛත්‍රී සාගතද කියන කාරණය. අපි හිත නිතර අනිත්‍යය කෙරෙහි මෛත්‍රී සාගතව අනිත්‍යගේ යහපත වෙනුවෙන් අපි කැප වෙනවා නම් ඒ තා ප්‍රමාණයට පින්නතුනි අපට මනසට එන ගැටලු අඩුයි. මානසික පීඩා අඩුයි. ඒ වගේම බාහිර පරිසරයෙන් අපට එන හිත් පීඩා හුඟක් අඩුයි. අම්ම කෙනෙක් දරුවන් දෙස බලන ආකාරයෙන් ලෝකෙ දෙස අපට බලන්න පුළුවන් නම් ඒ වගේම සහෝදරයේ තමන්ගේ අනිත් සහෝදර සහෝදරියන් දෙස, දරුවෙක් තමන්ගේ අම්මා තාත්තා බලන දෙස දෙස බලන විදියට ලෝකෙ දෙස බලන්න පුළුවන් නම් පිනොතිනේ අද අපට එදිනෙදා අපි පුද්ගලයන් විවේචනය කරන දේවල්, පුද්ගලයන්ට දෝෂ ආරෝපණය කරන දේවල්, පුද්ගලයන්ගේ ළඟදී අපේ කටයුතු මගහරින ස්වභාවයන් අපි හුඟා දුරට අඩු වෙනවා. අපි අනිත්‍ය වෙන උපරිම යහපත හැම දිනකම තමන්ගේ දෑතින් ලෝකෙට කරන්න පුළුවන් උපරිම යහපත තමන් කරනවා. මෛත්‍රිය සාගත කියන එක පින්නතුනි, මෛත්‍රිය සාගත වචී කර්ම විතරක් නෙවෙයි, මෛත්‍රිය සාගත කාය කර්මයක් තියෙනවා. ඒ මෛත්‍රිය සාගත වචනයට අනුකූලව ක්‍රියා කරන්න ඕන. මෛත්‍රිය සාගත මනෝ කර්ම තියෙනවා. මෛත්‍රිය සාගතව නිතර සිතුවිලි සිතන්නට ඕන. මේ තුනම උනොත් තමයි මෛත්‍රිය සම්පූර්ණ වෙන්නේ. මෛත්‍රිය සාගත මනෝ කර්ම, මෛත්‍රිය සාගත වචී කම්ම, මෛත්‍රිය සාගත කාය කර්ම කියලා. මෛත්‍රිය සාගත සිතුවිලි හිතන්නට ඕන, මෛත්‍රිය සාගතව වචන කතා කරන්නට ඕන, මෛත්‍රිය සාගතව කටයුතු කරන්න ඕන, ක්‍රියා කරන්න ඕන. මේ තුනම උනොතින් තමයි අපේ ජීවිතයේ නියම ලෙසම ධර්ම මාර්ගයට එන්නේ. මෙන්න මේ මාර්ගයේ යනකොට පින්නතුනි, අපේ ජීවිත සාර්ථක කරගන්න ක්‍රමයක් ගැන තමයි බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයෙන් අපට දේශනා කළේ. අද අප සාකච්ඡා කරන සංඛාරුප්පති සූත්‍රය. සංඛාරුප්පති සූත්‍රයෙන් දේශනා කරන්නේ පින්නතුනි, සංස්කාර නැත්තම් සිතිවිලි ඇති වෙන ආකාරයත්, ඒ සිතිවිලි වලට අනුරූපව උපතක් සිදුවන ආකාරයත් ගැන විස්තර කරන සූත්‍රයක් තමයි සංඛාරුප්පති සූත්‍රය කියලා කියන්නේ. සංඛාර කියන වචනේ පින්නතුනි බුදුදහමේ තියෙන ඉතාම වැදගත් වචනයක්. ඒ වගේම සංඛාර කියන වචනයට තේරුම් කිහිපයක් තියෙනවා. කවුරු හරි අහුවොත් සංඛාර කියන එකේ තේරුම මොකද්ද කියලා එක තනි වාක්‍යයකින් තනි වචනයකින් උත්තරයක් දෙන්න බෑ ඒකට. ඒක යෙදිච්ච අවස්ථාන වර්ථය වෙනස් වෙනවා. ඒ නිසා සංඛාරවල ප්‍රභේද තියෙනවා. ඒ ප්‍රභේද අපි දැනගන්නට ඕන. ඒ ප්‍රභේද දැනගත්තු ප්‍රමාණයට තමයි සංඛාර මොකද්ද කියලා අපි දැනගන්නේ. පින්නතුනි බුදුදහමේ තියෙන ප්‍රධානම වචනයක් තමයි මේ සංඛාර කියලා කියන්නේ. සංඛාර දැනගත්තු ප්‍රමාණයටයි අපේ ධර්මය දැනගත්තා වෙන්නේ. මේ සූත්‍රයෙන් කියන ආකාරයට පින්නතුනි, පුද්ගලෙක් සුගතියට යන ආකාරය ගැන විස්තර කරන සූත්‍රයක් මේක. අපි මුලින්ම කිව්වා බුදුහාඳුරෝ මාර්ගයේ දක්ෂයි කියලා. බුදුහාඳුරෝ මාර්ගයේ දක්ෂුනේ ප්‍රධාන වශයෙන් ස්වර්ග මාර්ගයයි මොක්ෂ මාර්ගයයි දක්ෂ වුණා. ස්වර්ග මාර්ගයේ මොක්ෂ මාර්ගයේ දේශනා කරන කලින් බුදුහාඳුරෝ මුලින්ම කළේ මොකද්ද? අපාය මාර්ගයෙන් දුර වෙන විදියට මිනිසයන්ට අනුශාසනා කළා. ඇයි එහෙම දේශනා කළේ? පින්නතුනි බැරි වෙලාවත් අපේ අතින් ලොකු වරදක් අඩුපාඩුවක් ජීවිතේ සිදු වෙලා තිබුණොතින් විශේෂයෙන්ම ආනන්තර කර්ම වැනි දේවල් අපට පින්නතුනි මේ ජීවිතය තුලයි නිවැරදි කරන්න බෑ ඒක. අනිත් ඕනම කර්මයක් මිනිස් ජීවිත දහස් ගණනක් ඝාතනය කරපු වරදක් වුණත් ඇතැම් විට එක දවසේ නිවැරදි කරන්න පුළුවන්. නමුත් ආනන්තර කර්ම වලින් එකක් හෝ කීපයක් සිදුනොතින් මේ ජීවිතය තුල එක නිවැරදි කරන්න බෑ. අනිවාර්යෙන් මේකේ විපාක විඳලෙන්නට ඕන. අජාසත් රජතුමාට ඒකයි වුනේ. අජාසත් කියලා කියන්නේ පිනුතුනි පස්සේ කාලේ හුඟා ශ්‍රද්ධාවන්ත කෙනෙක්. නමුත් අජාසත්ට බැරි වුණා තමන් කරපු වරද නිවැරදි කරන්න. හැබැයි ඔහු නිකන් හිටියේ නෑ. ආනන්තර කර්මයක් කරා කියලා දුක් වේවි හිටියේ නෑ. ඔහු තමන්ට කරන්න පුළුවන් ඉහෙලම කුසල දහම් සිද්ධ කරා මේ ජීවිතය තුල. නමුත් ඔහුට මාර්ගඵල ලබන්න බැරි වුණා. බුදුහාමුදුරුවෝ හම්බෙන වරක් අජාසත් රජතුමා වනාන්තරයට ආවා. ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් ඇහුව ශ්‍රමණ ඵල ගැන. ශ්‍රමණයන් වහන්සේ කෙනෙකුට ලැබෙන ප්‍රතිඵල ගැන අජාසත් රජතුමා බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න කළා. බුදුහාමුදුරුවෝ ඊටාම පිළිවෙලට අනුපිළිවෙලින් අජාසත් රජතුමාට මේ කරුණ දේශනා කළා. දේශනා කළ ඉවරලා හොඳට මොහොත තේරුණා. ඔහු ඊටාම ගෞරවයෙන් බුදුහාමුදුරන්ට වැඳලා එතනින් නික්මලා ගියා. මේ අවස්ථාවේදී පින්නතුනි බුදුහාමුදුරන් සමීපයේ හිටිය ආනන්ද හාමුදුරන කියනවා. ආනන්ද, මේ අජාසත් ඊටාම බුද්ධිමත් කෙනෙක්. ඊටාම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. අජාසත්ට මේ බණ ටික අහලා දුසෝවන් වෙන තිබුණා. ඔහු පিত্রු ඝාතනය කළා, තමන්ගේ පියා ඝාතනය කරලා ආනන්දර කර්මයෙන් නොකර සිටියනම් ඔහුට මේ බණ ටික ප්‍රමාණවත් අදුසෝවන් වෙන්න. නමුත් පාප මිත්‍රාශ්‍රේ නිසා මේ කළා වූ ආනන්දර කර්මයෙන් නිසා අද ඔහුට මේ අවස්ථාව මගහැරලා ගියා කියලා. මේ අවස්ථාව නෙවෙයි, ඇතැම් විට බුදුරු සිය ගානක අවස්ථාවක උහුට මගහැරලා ගියා. ඒ අවස්ථාව ගිලිහුමින්ද මෙන්න මේ නිසා පින්නතුන අපේ ජීවිතවල ප්‍රධාන වශයෙන් ඔබගේ අතින් කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඔබ බනහපු අය, ශ්‍රද්ධාවන්ත අය. නමුත් පින්නතුනේ ලෝකයේ මේ කරුණ බුදුහාඳුර මුලින්ම දේශනා කළා. ඒ නිසා අපාය මාර්ගෙන් අපි දුර වෙනට ඕන. ඒ වගේ බරපතල කර්ම වලින් විතරක් නෙවෙයි පින්නතුනේ. අනිත් දේ තමයි නිතර අපේ හිතේ ලෝභය, ද්වේෂය නම් තියෙන්නේ. නිතර අනිත්‍යයත් එක්ක ගැටුම නම් හිතේ තියෙන්නේ. නිතර යමකට දැඩි ආසාවක් නම් තියෙන්නේ. පින්නතුනේ ඒකෙන් කියන්නේ අපි මනුස්ස ශරීරයක් දරාගෙන හිටියට අපේ මානසිකත්වයේ මනුෂ්‍ය මට්ටමේ නෙවෙයි ඉන්නේ, ඊට පල්ලෙහා මට්ටමේ ඉන්නේ. ඒ නිසා අපි නිතර සුදුසුකම් හදාගෙන ඉන්නේ පල්ලෙහාට යන්නේ නැහැ. පින්නතුනේ එවැනි තත්ත්වයක් නම් අපි හැකිතාක් දුරට මේක තේරුම් අරගෙන ඒකේ ආදීනව තියෙන මරණයෙන් පස්සේ විතරක් නෙවෙයි පින්නතුනේ පරලෝ ජීවිත විතරක් නෙවෙයි ජීවත් වෙන කාලෙදිම තමන්ට ඒකේ ජීවිත අසහනය ලැබෙනවා ජීවිතේ පීඩණය වෙනවා තමන්ගේ තියෙන අධ්‍යාපනය තමන්ට තියෙන මේ පහසුකම් ටික ධනෙන් තමන්ට නිස්පර ලැබෙන්නේ නැහැ තමන් හිතේ ද්වේෂය රාගය නිතරම තියෙනවා නම් එනිසා පළවෙනි පියවර තමයි මෙන්න මේ අවස්ථාවෙන් අපි මිදෙන්නට ඕන ඊළඟට බුදුහාමර දේශනා කළා නිතර තමන්ගේ හිත පිරිසිදුව තියාගෙන හිත පිරිසිදුව තියාගෙන නිතර දාන සීල භාවනා පින්කම් කරන්න කියලා. තමන්ගේ හිතේ ලෝභය අඩු වෙන දේවල්, ద్వේෂය අඩු වෙන දේවල්, මෝහය අඩු වෙන දේවල් හැකිතාක් දුරට ජීවිතේ කරන්න. පින්තුනේ සම්මාදිටිය ඇති වෙච්ච ගමම ඔහුට පේනවා මේ ලෝකයේ තමන් ඉපදුනේ කොයිතරම් හොඳ කුසල කර්ම කළද කියන එක ඔහුට පේන ගන්නවා. පින්තුනේ සම්මාදිටියේ ප්‍රධානම දේ තමයි පුබ්බේච කත පුඤ්ඤතා කියව ආකාරයට වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතයක් යම්කිසි කෙනෙක් ගත කරනවා නම් ඔහුට පේනවා ඉතාම බලවත් කුසල කර්මයක ආනිසංසයක් තමයි මේ අද භුක්ති විඳින්නේ කියලා. පින්නතුනේ මේ අවස්ථාව හිතන්නේපා සරල අවස්ථාවක් කියලා. මේ පරිපූර්ණ මනුසාත්ම භාවයක් ලැබුණාය කියන එක පින්නතුනේ ඉතාම දුර්ලභ කාරණයක් මේක. අපි ගියාත්ම භාවය අපට අවසානයේ පහළ වෙච්ච සිතුවිල්ල අපි අතැමිට පින්දහම් කළ හිටියා වෙන්න පුළුවන්. බැරි වෙලාවත් ඒ පින්දහම් කළා තියෙන සිතුවිලි අතරේදී අතැමිට කවුරු හරි කෙනෙක් ගැන අමනාපයක් තිබුණා නම් අතැමිට අපි පල්ලෙහා තැනකට යන්න තිබුණා. ඒ වගේම පින් සිතුවිලිත් එක්කම අපි හිටියත් අතැමිට අපි මත්පැන් බීපු දෙයක් ගැන අපි බුද්ධි අඩු වෙන දෙයක් ගැන අපි හිතුවා නම් අතැමිට සිත පොඩි හරි සිතුවිල්ලක් ආව නම් මොකද වෙන්නේ? මනුස්ස ලෝකෙ ඉපදෙන්න තිබුණා අතැමිට උපතීම මන්ද බුද්ධික වෙන්න තිබුණා. අතැමිට කුසල සිතුවිලිත් එක්කම අතැමිට මිශ්‍ර වෙලා සමහර විට තිබ්බනම් අපට අපි සොරකම් කරපු දෙයක් ගැන මනුස්ස ලෝකෙ ඉපදෙන්න තිබුණා. උපතීම ඊටාම දිලිඳු පවුලක ඉපදෙන්න තිබුණා. කිසිම ධනයක් නොමැති යාචක වගේ ඊටාම පල්ලෙහා තැනක අපි උපදෙන්න තිබුණා. අර කුසල සිතුවිල්ලත් එක්කම මේ වගේ සිතුවිලි මිශ්‍ර වෙලා තිබුණා නම් අපට. පින්නතුනි, ඇතැම්මිට අපි සීලෙන් අපි අඩුපාඩුකම් තිබුණා නම්, ඇතැම්මිට අනිත් පින්කම් තිබුණා, ඇතැම්මිට උපතින්ම ආබාධිත වෙන තිබුණා, අංග විකල වෙන තිබුණා. පින්නතුනි, මේ ඔක්කොම මැඩගෙන පරිත්‍යාගී සිතුවිලි, සිල්වත් බව, ප්‍රඥාව මේ ඔක්කොම එකට තිමිච්ච අවස්ථාවක තමයි අර අපි කියනවනේ අර ලොතරැයියේ. ලොතරැයි එකපාර අර එකක් උඩට එන්නේ නේද? ඒ එකපාරම උඩට එකක් එනකොට අන්න ඒ සිතුවිල්ල වගේ පින්නතුනේ මේ ඔක්කොම ටික එකට සම්පූර්ණ වෙච්ච අවස්ථාවක තමයි අපේ ගියාත්ම භාවයේ චුතිචිත්තයේ අවසන් සිතුවිල්ල නිමාටපත් වුනේ. ඊට අනුව තමයි මෙතන අපි ප්‍රතිසන්දි ලැබුවේ. මනුසාත්ම භාවයක ප්‍රතිසන්දි ලැබුවා විතරක් නෙවෙයි පින්නතුනේ. ඒ ලැබිච්ච මොහොතේම සියලුම සම්පත් එක්ක බෞද්ධ පවුලක වාසනාවන්ත දෙමව්පියෝ ඇතුව ධර්මය අහන්න පුළුවන් වටා පිටාවක හොඳ පරිසරයක හොඳ රටක ඔක්කොම දේවල් එකයි මේ ඉපදුනේ. බැරි වෙලාවත් ඒ ඉපදෙනකොටම පින්නතුනේ ඇතැම්මිට යුද්ධ තියෙන රටක ඇෆ්ගනිස්තානය වගේ රටක ඇතැම්මිට දැඩි යුද්ධ තියෙන රටක අපි ඉපදුනා නම් මේ සම්පත් එකෙන් අපට ප්‍රයෝජන නැහැ. ඒ ඔක්කොම වටා පිටාවත් එක පින්නතුනේ කෝටියකින් කෝටි 10කින් ලොතරැයියක් හැදෙනවටත් වඩා ඉතාම දුර්ලභ අවස්ථාවක් තමයි මේ අපේ ජීවිතේ ලැබුණ අවස්ථාව. පින්නතුනි, හැම ලැබෙච්ච ජීවිතය තුළ බුදුහාමුදුරෝ දේශනා කරනවා උපතින්ම යම් කිසි කෙනෙක් දෑත දෙපය අහිමි වෙලා හිටියත් බුද්ධෝත්පාද කාලයක මනුසාත්ම භාවයක් ලැබලා හොඳ බුද්ධියක් ඇතුව කන් දෙක ඇහෙන මට්ටමේ ඉපදුණා නම් එයාට මොන ගැටලුව තිබුණත් කමන්නේ නැහැ කියලා. උපතින් අත් දෙකයි දෙපයයි නැතුව හිටියත් ඒ කෙනාගේ ජීවිතය වාසනාවන්ත ජීවිතයක් කියලා. පින්නතුනි, අපට ඒ වෙන කරදරයක් නැහැ නේ. අපට දෑත දෙපයත් හොඳට තියෙනවා. මේ ඔක්කොම ඇතුව ඉන්න එක පින්නතුනි මේ ගැනම හිත හිත අපට දිනපතාම සතුට වෙන්න පුළුවන්. අපිට අනිත් පොඩි පොඩි දේවල් නැති වුණාට මේ ලැබෙච්ච මනුස්ස ජීවිතයම පින්නතුනි දිනපතාම උපන්දිනයක් වගේ සමරන්න පුළුවන් අවස්ථාවක් මේක. අන්න ඒ ජීවිතේ ලැබපු කෙනාට බුදුහාමුදුරු දේශනා කළා ඒ උපතින් ලැබපු මේ අවස්ථාව පොඩ්ඩක් හරි වැඩි කරගන්න. ඒ උපතින් ලබාගත්තු මානසික ස්වභාවය ටිකකින් හරි වැඩි වෙන විදියට නිතර මානසිකත්වය රඳව ගන්න. නිතර පරිත්‍යාගශීලී වෙන්න. නිතර මෛත්‍රී සාගත වන්න. කර්මඵල අදහන විශ්වාසයෙන් නිතර හොඳ ක්‍රියාවන්වල තමන්ගේ දෑත දෙපය වෙහෙසලා, තමන්ගේ වචන ක්‍රියාත්මක කළා, තමන්ගේ ඇස් දෙක ක්‍රියාත්මක කළා, තමන්ගේ හිත ක්‍රියාත්මක කරලා මේ හැම දෙයකින්ම පින්නතුනි ලෝකයට යහපත වෙන දේවල් සිදු කරන්න කියලා. එහෙම සිද්ධ කරන්න පින්නතුනේ නිතරම තමන් ස්වර්ග මාර්ගයේ ඉන්නේ සුගතියට යන්න පුළුවන් මට්ටමක ඉන්නේ. එයාට යම්කිසි විදියක විශ්වසනීයත්වයක් තියාගන්න පුළුවන් එයා සුගතියට යන කෙනෙක් කියලා. ඒ සුගතිය පින්නතුනේ මරණයෙන් පස්සේ විතරක් නෙවෙයි. එයා ජීවත් වෙන කාලෙදි මේ සුගතිය සතුට යවිනිනවා. එයාට වෙන කායික දුක්, ලෙඩ දුක් ආදී වැඩිපුර හිතෙන්නේ නැහැ. ජීවිතේ වෙච්ච අඩුපාඩුකම් එච්චර හිතෙන්නේ නැහැ. අපි හැමදෙනෙකම ජීවිතවල යම් යම් අඩුපාඩු එක එක කාලවකවානුවල සිද්ධ වෙලා තියෙනවා. නමුත් පින්නතුනේ ඊට වඩා තමන් කරන පින් දහම් ගැන තමයි තමන්ට දිනපතාම හිතෙන්නේ. තමන් ලැබපු වාසනාවන්ත මනුසාත්ම භාවයේ තමන් ඉන්න රට, තමන්ගේ අධ්‍යාපනය, මෞදෙමෝපියන්, තමන්ගේ ස්වාමි භාරයාවන්, දරුවෝ මේ ගැන හිතන්න පින්නතුනේ තමන්ට සතුට වැඩි වෙනවා. මෙන්න මෙහෙම ඉන්න අවස්ථාව පින්නතුනේ සම්පූර්ණ ස්ථාවර සුගතියක මට්ටමක් නෙවෙයි. නමුත් අපට වැඩිපුර විශ්වාසයක් තියාගන්න පුළුවන් මට්ටමක සුගතියක අපි ඉන්නේ. මේක සම්පූර්ණ 100%ක්ම අපට විශ්වාසනීයත්වයේ තියන්න බෑ. නමුත් 75%ක විතර විශ්වාසනීයත්වයක් තියන්න පුළුවන්. හැබැයි පින්නතුනේ මීටත් වඩා තව ඉහළට පියවරක් යන්නට ඕන. ඒ තමයි බුදුහාමුදුරෝ දේශනා කරනවා සද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රුතවත් භාවයෙන්, දන් දීමෙන් සහ ප්‍රඥාවෙන්. මෙන්න මේ කරුණ ජීවිතයේ ස්ථාවරව සිද්ධ කරගත්තනම් මොනවද? උපරිම වශයෙන් බුදුහාමුදුරු ගැන, උන්වහන්සේගේ ධර්මය ගැන උපරිම විශ්වාසය තියලා කටයුතු කරන්න. ශ්‍රද්ධාව. ඒ වගේම සිල්වත් බව, උපරිම වශයෙන් සීලය දිනු කරගන්න. ඒ වගේම ශ්‍රුතවත් භාවය, මේ ධර්මය ගැන හැකිතාක් දුරට අවබෝධය ලබා ගන්න. ඒ වගේම දන් දීමට හුරු වෙන, නිතර පරිත්‍යාග සීලී වෙන්න. ඒ වගේම ප්‍රඥාව, නිතර නුවණින් ලෝකයේ දෙස බලන්න හුරු වෙන්න. එක අතකින් කම්මස්සකතා සම්මාදිටිය, අනිත් අතින් අනිත්‍යතාවය බලන නුවණ හැකිතාක් දුරට ඇති කරගන්න. මෙන්න මේ ගුණාංග පහ මොනවද? ශ්‍රද්ධාවන්ත බව, සිල්වත් බව, සුරතවත් බව, ඒ වගේම දන් දීමට තියෙන නැඹුරු බව සහ නුවණැති බව, ප්‍රඥාව. මෙන්න මේ කරුණු පහෙන් නිතරම තමන් ශක්තිමත් වෙ ඉන්නවා නම්, ඒ කියන්නේ පින්නතුනි තමන්ගේ මරණයෙන් පස්සේ තමන්ගේ පරලොව ජීවිතය ගැන හසුරුවීමේ හැකියාව තමන්ගේ අතට අරන් තියෙන. අන්න එවැනි කෙනෙක්ගේ ලක්ෂණ ටිකක් තමයි මේ අද අපි කතා කරන සංඛාරුප්පති සූත්‍රයෙන් තියෙන්නේ. අර අපාය මාර්ගයෙන් සම්පූර්ණම මිදිලා අර සුගතිගාමි වෙනවද දුගතිගාමි වෙනවද කියලා අර පන්දරං චපලං චිත්තං කියපු විදිහට දෙපැත්ත වැනි වැනි ඉන්නෙත් නෑ. ඒකත් ඉක්මවලා තනි කරම ස්ථාවරව තමන්ගේ සුගතියට එන සම්පූර්ණ අවස්ථාව තමන්ගේ පාලනයට හසු කරගත් අවස්ථාව ගැන මේ කියන්නේ. ඒ කෙනාට මරණයෙන් පස්සේ ජීවිතේ පේන උහුට තමන්ගේ යන තැන ගැන තමන්ට තීරණය කරන්න පුළුවන් මට්ටමට තමන් ඇවිල්ලා ඉන්නේ. අන්න එවැනි කෙනෙක් ගැන තමයි, එවැනි පුද්ගලයන්ගේ ප්‍රවේද රාශියක් තමයි මේ සංඛාර උප්පත්ති සූත්‍රයෙන් කියන්නේ. අන්න එහෙම ශ්‍රද්ධාවෙන්, සිල්වත් භවෙන්, ශ්‍රුතවත් භවෙන්, දන් දීමෙන් සහ ප්‍රඥාවෙන් කියන මෙන්න මේ කරුණු හතර හැකිතාක් දුරට ශක්තිමත් කරගත්තෝ යම් කිසි කෙනෙක් කල්පනා කරනවා මං මරණයෙන් පස්සේ මගේ පරලොව ජීවිතේදී මම නැවත මනුස්ස ලෝකෙට එනවා. මනුස්ස ලෝකෙට එන්නේ කොහොමද? මම මනුස්ස ලෝකෙට ඇවිල්ලා බ්‍රාහ්මණ කුලයේහි, දැන් ඒ කාලේ හැටියට තිබිච්ච ඉහළම කුලයක තමන් ඉපදෙනවා කියලා. පින්නතුනි මේ කුල ભેදය බුදුදහමෙන් අනුමත කළා නැහැ. හැබැයි පින්නතුනි කුල ભેදය කියන්නේ යම්කිසි විදියක කර්මෙහි ප්‍රතිඵලයක්. ඒ කාලයට සම්මත ඉහළ කුලයක කෙනෙක් ඉපදෙනවා නම් ඒකෙන් කියන්නේ එයාගේ පින වැඩි කියන එක. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ පල්ලෙහා කුලවලයට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ කියලා බුදුදහම කිසිම තැනක කියන්නේ නැහැ. සමාජයෙන් උපතින්ම පින්නතුනේ සමාජ සම් ඒ කාලවකවානුවල සමාජ සම්මත ඉහළ කුලයක කෙනෙකුට ඉපදෙන ලැබෙන්නේ ඒක තමන්ගේ සසර පුණ්‍ය කර්මයේ කානිසංශයක් විදියට. ඒ නිසා මේ තැනැත්තා තමන්ට සම්පූර්ණම තමන්ගේ පාලනයට තමන්ගේ කර්මය හසුරවන අවස්ථාව ඔහු ඒ කාලෙ විදිහට තියෙන ඉහළම කුලයක ඔහු ඉපදෙනවා ඉපදෙන තීරණය කළ තියෙනවා. භවභෝග සම්පත් ඇතුව, හොඳ රූප සම්පත්තියක් ඇතුව ඔහු ඉපදෙනවා. ඔහු කැමති මරණයෙන් පස්සේ ඒ තැනක ජීවත් වෙන. ඒ සඳහායි ඔහු මේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවත් භාවය, දන් දීම, ප්‍රඥාව, ත්‍යාගී බව මේ කරුණ දිනු කරගන්නේ. මෙන්න පළවෙනි පියවර. ඔහුගේ සිතුවිලි, ඔහුගේ චේතනා, ඔහුගේ සංස්කාර පුඤ්ඤාභි සංස්කාර විදියට පින්නතුනි සංස්කාර කොටස් කිහිපයකට බෙදෙනවා. එකක් අපුඤ්ඤාභි සංස්කාර. අපුඤ්ඤාභි කියලා කියන්නේ පාප කර්ම වල තියෙන නැඹුරුව. ලෝභ, ද්වේෂ, මෝහ සහිතව රැස් කරන සංස්කාර වලට කියනවා අපුඤ්ඤාභි සංස්කාර කියලා. දැන් මෙතන මේ කියන්නේ පුඤ්ඤාභි සංස්කාර. පුඤ්ඤාභි කියන්නේ දාන, සීල, භාවනා ආදී පින්දහම් පදනම් කරගත්තු, කම්මස්සකතා සම්මාදිටිය පදනම් කරගත්තු ප්‍රඥාවකින් සංස්කාරෝ රැස් කරනවා. කෝ පුඤ්ඤාභි සංස්කාර රැස් කරන අවස්ථාව. එතකොට මේ පළවෙනි පියවරේ කෙනාගේ ලක්ෂණය මොකද්ද? ඔහු කල්පනා කරනවා නැවත මම මනුස්ස ලෝකෙට එනවා ඇවිල්ලා ඉපදෙන්නේ තේ කාලේ හැටියට තියෙන ඉහළම කුලෙක ඉපදෙන්නේ කියලා ඔහු කල්පනා කරනවා. දෙවෙනි පියවර තමයි පින්නතුනි. ඊළඟට ඔහු කල්පනා කරනවා මම ශාස්ත්‍රීය කුලයේ කෙනෙක් ඉපදෙනවා. දැන් බුදුහාරන් කාලේ හැටියට රජ කුලය. රජ කුලයේ කෙනෙක් මම ඉපදෙනවා කියලා. එක එක කුලවලින් එක එක කාර්යභාරයන් සිද්ධ වෙනවා. එතකොට සමහර කාලවල ශාස්ත්‍රීය කුලෙ ඉදිරියට ඇවිල්ලා තියෙනවා. සමහර කාලවල බ්‍රාහ්මණ කුලයේ ඉදිරියට ඇවිල්ලා තියෙනවා. දැන් බුදුහාඳුරෝ පහළ වෙන කාලේ බ්‍රාහ්මණ කුලයේ තමයි ඉහළට ඇවිල්ලා හිටියේ. හැබැයි බුදුහාඳුරෝ බ්‍රාහ්මණ කුලේ නෙමෙයි ඉපදුනේ. බුදුහාන් ශාස්ත්‍රීය වංශයේ තමයි ඉපදුනේ ඊට පල්ලෙහායකින්. බුදුහාන් දැනගත්තා ඒක තමයි අවස්ථාවේ තියෙන හොඳම පිළිතුර කියලා. බුදුහාඳුරන්ට ඒ පාලනය තිබුණා. උන්වහන්සේ පස්මහා බැලුම් බලද්දී කාලය, ද්වීපය, දේශය, කුලය, මව කියන මේ පහම බැලුවා. එතකොට දැන් මේ තැනැත්තා මේ පින්දහම් කරන කෙනා ශ්‍රද්ධා ශීලාදී ගුණ දහම් වලින් තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම හසුරුවාගෙන ඉන්න කෙනා ඊළඟට කල්පනා කරනවා මම ඉපදෙන්නේ ශාස්ත්‍රීය කුලේ. ඒ වගේම තවත් සමහර කෙනෙක් කල්පනා කරනවා මං ගෘහපති කුලේ. නැත්තම් අපි කියමු දැන් වෛශ්‍ය කුලේ වගේ දැන් බුදුරජාණන් කාලේ තිබෙච්ච ගොවිතැන් කරන, වෙළඳාම් කරන වගේ කුලයක මම ඉපදෙනවා කියලා ඔහු කල්පනා කරනවා. ඔහු කල්පනා කළා ඔහු ඒ හිත පිහිටුවා ගන්නවා. මරණයෙන් පස්සේ ඔහු ජීවිත අවසාන කාලේ මේ සිතුවිල්ලත් එක්කම පින්දහම් කරනකොට ඔහුගේ සංස්කාර රැස් වෙන්නේ ඒත් එක්ක. පින්නතුනි අපි යමක් ප්‍රාර්ථනා කළාට විතරක් ලැබෙන්නේ නැහැ. යමකෙසේ කෙනෙක් නිකන් ඉඳගෙන මම බ්‍රාහ්මණ කුලයේ මිනිසෙක් කියලා නැවත ඉපදෙන්නේ කියලා ලැබෙන්නේ නැහැ. මේ ලැබෙන්නේ පින්නතුනි ඒකට අදාළ කර්ම ටික ඔහු කරනවා. ඔහු ප්‍රාර්ථනාත් කරනවා. හැබැයි කර්ම ටික විතරක් කළා ප්‍රාර්ථනා නොකරොත් ඇතැම් විට ඒක ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. දැන් ඔහු දෙකම කරනවා. දෙකම කරනකොට ඔහුගේ දෙකම සාර්ථක වෙනවා. එනිසා පළවෙනි පියවරේදී ඔහු මනුස්ස ලෝකෙට එන තීරණය කරනවා ඒ කාලේ හැටියට බ්‍රාහ්මණ කුලයක, ශාස්ත්‍රීය කුලයක හෝ ගෘහපති කුලයක ඉපදෙන්න ඔහු ප්‍රාර්ථනා කරනවා. පින්නොතුනේ පුඤ්ඤාභි සංස්කාර සිද්ධ කළා මේ පළවෙනි පියවරෙන් ඔහු තමන්ගේ ජීවිතයේ තමන්ගේ පාලනට හසු කරගත් අවස්ථාව. සංස්කාරයි සංස්කාරයි කියන්නේ දෙකක්ද? දෙකම එකයි. දෙකම එකයි ඔව්. ස්වාමීන් වහන්සේ මුලදී කිව්වා ඒකට ප්‍රභේද කීපයක් තියෙනවා කියලා. ඔව්. අපි ඉදිරියේ විස්තර කරනවා ඒ ටික. ඔව්. පින්නතුනේ දැන් අපි මේ දැන් අපි සාකච්ඡා කරමින් ඉන්නේ සංස්කාර කියන්නේ සිතේ පහළ වෙන සිතුවිලි, නැත්නම් අපි කර්ම සකස් කර ගැනීම. නැවත උපතක් පිණිස කර්ම සකස් කර ගැනීමයි මෙතන සංඛාර නැත්නම් සංස්කාර කියලා මේ කියන්නේ. එතකොට දැන් මොහු සංස්කාර රැස් කරගන්නේ මේ පළවෙනි පියවර ඉන්න කෙනා කොහොමද? ඔහු මනුස්ස ලෝකෙට එන්නේ සූදානම් වෙන්නේ. පින්නතුනේ තවත් පියවරක් තවත් සමහර අය ඉන්නවා මේ ගුණධම්ම සම්පූර්ණ කරලා. මේ ගුණධම්ම සම්පූර්ණ කළ ඔහු තවත් ඉදිරියට පියවරක් යනවා. ඔහු දිව්‍ය ලෝකෙහි දිව්‍ය ආත්ම භාවයක් ලබන උත්සාහයක් කරනවා. දිව්‍ය ලෝක හයක් ගැන කියනවා. ඒ හය එකිනෙකට පියවරෙන් පියවරට මේ සූත්‍රයේ සඳහන් වෙනවා. දිව්‍ය ලෝක හය එක එක දිව්‍ය ලෝක වලට මොහු කැමැත් උපදවා ගන්නවා. ඒ කැමැත්ත අනුව, ඒ සිතවිල්ල අනුව නිකන් නෙවෙයි, සිතවිල්ල විතරක් නෙවෙයි, මම දිව්‍ය ලෝක යන්න කියේ උදේ හවස හිතේ තින්නක විතරක් නෙවෙයි, ඒකට අදාළව ඔහු කර්ම සකස් කරගන්නවා. ඊට අදාළව ඔහු පින් දහම් සිද්ධ කරගන්නවා. දැන් මේ පිනුතුන් දන්නවා සත්වතපද සූත්‍රය වගේ සූත්‍ර සංවිතනිකායේ තියෙන සත්වතපද සූත්‍රයෙන් දේශනා කරනවා දෙවි කෙනෙක් වෙන්න විශේෂයෙන් සක්‍ර දේවේන්ද්‍රය වන්නට කරන්න ඕන පින්කම් ගැන. මව්පියන් සැලකීම, වැඩිහිටියන්ට සංග්‍රහ කිරීම, උපස් දරුසෙරක් කැරිති දැක්වීම, ප්‍රිය වචන කතා කිරීම, සත්‍ය වචන කතා කිරීම, ත්‍යාගී බව, පරිත්‍යාගශීලීත්වය, ක්‍රෝධ නොකිරීම, මෙන්න මේ වගේ දේවල්, ඒ වගේම කේලම් නොකීම, මෙන්න මේ වගේ දේවල් දිව්‍ය ලෝකේ යන්නට සක්‍රේ වන්නට හේතු වන කාරණා කියලා. එනිසා බුදුදහම තුළ මේ එක එක කාරණාවලට අදාළ ක්‍රියාවන් ගැන සඳහන් වෙනවා. එතකොට පින්නතුනි දැන් මේ තැනැත්තා අර ශ්‍රද්ධාව, සීලය, සෘතවත් බව, දන් දීම, ත්‍යාගී බව, ප්‍රඥාව කියන මේ කරුණු දිනු කරලා මෙයාගේ ඊළඟ අදහස මොකද්ද? මෙයා පුඤ්ඤාවි සංස්කාර රැස් කරමින් අර දිවි ලෝක යන මානසිකත්වයෙන් නිතරම මෙයා ඉන්නවා. හැබැයි පින්නතුනි මරණයෙන් පස්සේ දිවි ලෝක යන විතරක් නෙවෙයි. ඔහු ජීවත් වෙන මනුස්ස ලෝකයේදීම ඒ දිව්‍ය සුවේ විඳින්මින් ඔහු ඉන්නේ. ඒක තමයි සුවිශේෂත්වය. ඊළඟට පින්නතුනි තවත් පියවරක් මේ තැනැත්තා මෙවැනි තැනැත්තන් ඉදිරියට යන අවස්ථාව ගැන කියනවා. මොහු දිවි ලෝකෙන් නවතින්නේ නැහැ. ඊළඟට ඔහු කල්පනා කරනවා මම බ්‍රහ්ම ලෝකෙට යන්න ඕන කියලා. බ්‍රහ්ම ලෝකය කියන්නේ පින්නතුනි ධ්‍යාන වඩලා හිත සමාධිගත කළා ධ්‍යාන වැඩීමේ ප්‍රතිඵලයක් විදියට ඒ ධ්‍යානෙන් නොපිරී හිටියොතින් හිත එක්තැන් කළා හිත තැම්පත් කළා ඒකට කරුණු ධර්මයේ සඳහන් වෙනවා විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා ආදී ධ්‍යානාංග වඩලා ඒ ධ්‍යානාංග ටික ටික දුරු කරලා උපේක්ෂාව දක්වා හිත එක්රැස් කරලා ඒක හිත එක්තැන් කළා මේ ටිකෙන් ටික මානසිකත්වයේ ඉහළට යන විදිය ගැන සඳහන් වෙනවා බ්‍රහ්ම ලෝකයේ එක එක ස්තරවලට පත් වෙන තත්ත්වයන් ගැන. මේ තැනැත්තා දැන් මේ සංස්කාර රැස් කරමින් පුඤ්ඤාබිර සංස්කාර රැස් කරමින් මේ ඇත්තා මොකද්ද මේ කරන්නේ ඉහළ ඉහළ තරවලට යන විදියට මානසිකස්සේ සකස් කරගන්නවා. දැන් අපි මුලින්ම සඳහන් කළා නොනැති කෙනෙක් මුලින්ම මොකද කරන්න ඕන? මුලින්ම කරන්න ඕන අපාය මාර්ගයෙන් දුර වෙන්නට ඕන. අපාගත වීමට හේතු වන ලෝභ ද්වේෂ ආදීන් හැකිතාක් දුරට හිත මුදවා ගන්නට ඕන. ඒකෙන් තමන්ගේ හිතට ලොකු පීඩනයක් මෙලොව ජීවිතේ පරලොව ජීවිතේ දුගති ගාමී වෙන්නට සිද්ධ වෙනවා. ඊළඟ පියවර තමයි හැකිතාක් දුරට දාන සීලාදී පින් දහම් ජීවිතය තුළ සිදු කර ගන්නට ඕන. ඒකෙන් තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ශක්තිමත් කර ගන්නට ඕන. හැබැයි ඒකෙත් මුල් පියවරේදී ඒ තැනැත්තා ඇතැම් විට සම්පූර්ණ විශ්වාසය නැහැ යා සුගතිගාමි වෙනවද නැද්ද කියන එක ඇතැමිට අපි බොහෝ දෙනෙක් ඉන්නේ මේ මට්ටමේ. ඇතැමිට අන්තිම මොහොත පහළ වෙන අකුසලයකින් ඇතැමිට දුගතියටත් යන්න හැකියාව අපි බොහෝ දෙනාට තියෙනවා. ඒ අවදානම අපි බොහෝ දෙනෙක් අතේ තියාගෙන ඉන්නේ. නමුත් දැන් අපි මේ සාකච්ඡා කරන අවස්ථාව අර ශ්‍රද්ධා සීල ආදී ගුණ දහම් ඉහෙලටම දිනු කරගෙන තමන්ගේ පරලොව ජීවිතය ගැන සම්පූර්ණ වගකීම සම්පූර්ණ පරිපාලනය තමන්ගේ අතට ගත්තු කෙනෙක් ගැන දැන් මේ සාකච්ඡා කරන්නේ. ඒ තැනැත්තා ගැන කියනවා පින්තුනි, ඒ තැනැත්තා මනුස්ස ලෝකෙට නැවතෙන්න පුළුවන් විදියට සම්පූර්ණ විශ්වාසය තියාගෙන ඔහු දාන ආදී පින් දහම් පරිත්‍යාග සීලයේ ත්‍යාගී බව ප්‍රඥාව සීලයේ ශ්‍රද්ධාව මේ ආදී වලින් නිතරම ඔහු පෝසත් වෙන්නේ. නිතර සිල්වත් ජීවිතයක් ගත කරන්නේ. නිතර බුදුහාඳුරන්ගේ බුදු ගුණ ධර්මයේ ගුණ නිතර ඔහු හිතනවා. ඔහුගේ ජීවිතයේ මේත් එක්කයි තියෙන්නේ. ඒ වගේම නිතර දන් දෙන්න අත් දෙක සෝදගෙන ඉන්නේ. සේදූ දැහැත් ඇතුව නිතරම ඉන්නේ. පින්නතුනි මේක ඊටාම වැදගත් ලක්ෂණයක්. ඇතැම් විට කුසට තමන්ගේ බඩගින්නට කන්න තියෙන කෑම ටික වෙනත් කෙනෙක් වෙනුවෙන් දෙන්න බලාගෙන ඔහු ඉන්නේ. ඒක පින්නතුනි හිල මානසිකත්වයක්. ඒ වගේම නිතර ප්‍රඥාව නුවණින් තමයි දිනපතාම තමන් කටයුතු කරන්නේ. මෙන්න මේත් එක්ක ඉන්න කෙනා ඔහු සම්පූර්ණ ජීවිතය තමන්ගේ පරිපාලනයට තමන්ගේ පාලනයට හසු කරගෙන ඉන්න කෙනෙක් ගැන කියන්නේ. ඒ තැනැත්තා නැවත මනුස්ස ලෝකෙට එනවා නම් කොයි කුලයේද ඉපදෙන්නේ කියන එකත් ඔහු තීරණය කළ තියෙනවා. ඔහුට එහෙම හැකියාවක් තියෙනවා. පින්නතුනි දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අන්තිම ආත්මභාව විපදෙනකොට බෝසත්ත්වයක් විදියට මේව සම්පූර්ණම තීරණය කළ තියෙන්නේ. තීරණය කළ විතරක් නෙවෙයි මව කුසේ පිළිසඳ ගන්න ඉතාම සිහියෙන්. එයා දන්නව පිළිසඳ ගන්න අවස්ථාව. ඉතාම සිහියෙන් පිළිසඳ ගන්නේ සිහියෙන් මව කුස තුළ සම්පූර්ණ මාස 10ක් ඉන්නේ සිහියෙන් තමයි මව කුසෙන් බිහි වෙන්නේ. මේ තුනම සිහියෙන් වෙන්නේ. සක්විති රජ කෙනෙක් ගැන කියනවා සක්විති රජතුමා සිහියෙන් පිළිසඳ ගැනීම විතරයි වෙන්නේ. සම්මා සම්බුදුහාඳුරු කෙනෙක් බෝසත්ත්වරයෙක් හැටියට අන්තිම ආත්ම භාව විපදෙනකොට මව කුසේ පිළිසඳ ගන්න සිහියෙන් මව කුසේ ඉන්නේ සිහියෙන් මව කුසේ නික්මෙන සිහියෙන් මේ තුනම ඊටාම සිහියෙන් සිද්ධ වෙන්නේ. ඒ තරම් පාලනයකට තමගේ ජීවිතය හසුරුවාගෙන තියෙන්නේ. එතකොට අපි මේ සාකච්ඡා කරන්නේ මේ ශ්‍රද්ධාදී ගුණධම් දිනු කරපු කෙනා නැවත මනුස්ස ලෝකයට ඇවිල්ලා ඉපදෙන කුලයේ හිටන් ඔහු තීරණය කළ තියෙන්නේ. ඒ කාලය අනුව සමාජ සම්මත විදියට තියෙන ඉහළම කුලයක තමන් කැමති කුලයක ඉපදෙන්න තමන් තීරණය කළා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔහු නැවත දිව්‍ය ලෝකයට යනවද කියන එක තමන් තීරණය කළා තියෙනවා. තමන්ට කැමති නම් තමන්ගේ හිත ඒ අනුව කුසල් දහම්යක වඩලා වඩලා නිතරම ඔහු ඒ මානසිකත්වයේ ඉන්නේ. ඒ විතරක් නෙවෙයි දැන් මේ දිව්‍ය ලෝකයට යන අවස්ථාව වෙන විට පින්නතුණි ඒක ඇතැමිට ප්‍රාර්ථනාවත් එක්කයි වෙන්නේ. ඇතැම්මිට ප්‍රාර්ථනා නොකර දිව්‍ය ලෝකයට යන්න පුළුවන්. හැබැයි ප්‍රාර්ථනාව මත හොට යන්නත් පුළුවන් අවස්ථා දැන් මේ අවස්ථාවේදී තියෙනවා. නමුත් පින්නතුනේ රූපාචර හෝ අරූපාචර බ්‍රහ්ම ලෝකෙට යනකොට තත්ත්වය මොකද්ද? එතෙන්දි ස්වභාවය ප්‍රාර්ථනා කළත් නොකළත් තමන් වඩපු ධාන මට්ටමට අනුව අනිවාර්යයෙන්ම ඊට අදාළ බ්‍රහ්ම ලෝකෙ ඉපදෙනවෝ. එක එක බ්‍රහ්ම ලෝක ගැන කියනවා ධාන සුවේන් පින්නතුනේ දැන් මේ අවස්ථාව වන විට ඔහු භෞතික වශයෙන් ජීවත් වීම සඳහා ආහාර පාන ගැනීමත් අඩු කළ තියෙනවා. දැන් අපායට යනකොට පින්නතුනේ තත්ත්වය මුළු ජීවිත කාලයම ආහාර පාන වෙනුවෙන් විතරයි මහන්සි වෙන්නේ. අපාගත සත්ත්වයන්ගේ ස්වභාවයක. දැන් සතු සිව්පවුනත් බලන්නේ දැන් වඳුරන් රෙලවුන් වගේ සත්තුනේ මුළු දවසේම ආහාර හොයන්නේ නේ. ඇඳුම් පැළඳුම් හොයනවත්, ගෙවල් හොයනවත් කාලයක් නැහැ. සම්පූර්ණම ආහාර හොයන විතරයි. නිරයට යනකොට සම්පූර්ණම ආහාර පාන පෙනෙපෙනිය තැම්බෙට ආහාර පාන කන්න බැරි මට්ටමේ ඉන්නේ. මනස ලෝකෙට අහම කොහමද? පැය 24ම වොන්නේ නැහැ. පැය 8ක් විතර ඊට පස්සේනේ මහන්සි වෙනවනේ කැම ටික හම්බ කරගන්න. පින්නතුනේ ඇතැම් විට එක්කෙනෙක් හම්බ කරලා 4 5 දිනකටත් පුළුවන් මනස රෝගෙදී. ඇතැම් විට මනස රෝගෙ පින වැඩි නම් කොහමද? ඉපදෙනකොට අම්මා තාත්තා ඔක්කොම තැම්පත් කරලා තියෙන්නේ. දැන් ඔබතුමාටත් එහෙමයි නේ පරක්‍රම මහත්තයාත් ඒ වගේ ඉතින් අම්මා තාත්තා එනකොටම ඔක්කොම දේපළ ටික එහෙම තියලා තිබුණේ නේ. ඒ පින් දහම් කරලා ටිකක් වැඩි අය. පින්නතුනේ එනකොටම ඇතැම් විට රැකියාවක් නොකරත් අර දේපළ ටිකෙන් ජීවත් වෙන්න පුළුවන් යාට. එතකොට පින්නතුනේ මේක තවත් ටිකක් ඉහළට ගියාට පස්සේ කොහොමද දිව්‍ය ලෝකෙදී? දිවිලෝක මට්ටමට එනකොට ස්වභාවය තමයි තමන් කැමති වෙනකොටම තමන්ගේ ඉන්න දිවිලෝක මට්ටමට ඒ පහසුකම් ටික තමන් ඉදිරියේ නිර්මාණය වෙනවා. ඔහුට ආහාර පාන ඕන, පහසුකම් ටික ඕන. නමුත් තමන්ගේ ඉන්න දිවිලෝක මට්ටමට තමයි ඒ පහසුකම් ටික ලැබෙන්නේ ඔහුට. බ්‍රහ්ම ලෝකෙට ගියහම කොහොමද පින්නතුනි? බ්‍රහ්ම ලෝකෙට ගියහම බාහිරින් භෞතික වශයෙන් දෙයක් අවශ්‍ය නැහැ ජීවත් වෙන්න. තමන් ලැබපු ධාන සුවයෙන් අර පීති බක්හා භවිෂ්‍යති කියලා කියනවා. තමන්ගේ ප්‍රීතියම ධාන සූයම තමයි ඔහුට ආහාරය. ඒ ජීවිත කාලයේ මැතැම් විට වසර ලක්ෂ ගාණක්, මිලියන ගාණක් එක දිගට මේ බ්‍රහ්ම ශරීරයක් දරාගෙන අර ධාන සූයෙන් ඉන්න මට්ටම තියෙනවා. දැන් මේ පුඤ්ඤාවි සංස්කාරවලින් ධාන ලබාගත්තු කෙනා, ධාන ලබාගත්තු කෙනාගේ ලක්ෂණය තමයි ඔහුට භෞතික වශයෙන් දැන් දෙවි කෙනෙක් නම් සියුම් හරි ආහාරයක් ගන්නවා. නමුත් බ්‍රහ්ම ලෝක තලයට එනකොට ඔහුට එහෙමවත් අවශ්‍ය නැහැ. ඔහු තනි කරම ධාන සුවෙන් බොහෝ කාලයක් ඉන්නේ. ඒ වගේම ඔහුට කාම සුවේ විඳීමත් අවශ්‍ය නැහැ. කාම සුවේ විඳින්නේ නැහැ බ්‍රහ්ම ලෝකය. ඒ නිසා බ්‍රහ්ම ලෝකයේ ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැ. ඔක්කොම එක විදියට ඉන්නේ. එතෙන්දී ඒ අවශ්‍යතාවය ඉක්මවල ගිහිල්ලා ඉහළම මානසික ස්වභාවයක ඉන්න ඔහු ඉන්නේ ධාන සුවෙන්. මේ රූපාචර බ්‍රහ්ම ලෝක මට්ටම. මෙන්න මේ මනුස්ස ලෝකයේ හෝ දිව්‍ය ලෝකයේ හෝ බ්‍රහ්ම ලෝකයේ හෝ මෙන්න මේ රූපාචර බ්‍රහ්ම ලෝකයේ හෝ මේ තුනටම කියනවා පුඤ්ඤාභි සංස්කාර කියලා. පුඤ්ඤාභි සංස්කාරවලින් ඉහළම සංස්කාර රැස් කරගෙන ඔහු සම්පූර්ණ ලෙස තමන්ගේ උපත තමන් තීරණය කළ තියෙනවා. එක පැත්තකින් දාන සීලාදී පින්කම් විතරක් නෙවෙයි භාවනා කළ හිත වඩලා ධාන මගින් තමන් තීරණය කළ තියෙන තමන් උපදින බ්‍රහ්ම තලය. තින තුනේ මේකත් ඉක්මවල කෙනෙක්. දැන් මේ බ්‍රහ්ම ලෝකවල தත්ත්වය කියනවා සහස්සී ලෝක දාසෝ, ද්විසහස්සී ලෝක දාතෝ, ත්‍රිසහස්සී ලෝක දාතෝ, චතුසහස්සී ලෝක දාතෝ කියලා. ඇතැම් විට සහස්සී ලෝක දාතෝ කියලා කියන්නේ මේ එක ගැලැක්සියක්. එක ඉරක්, එක හඳක් තියෙන එක ගැලැක්සියකට කියනවා සහස්සී ලෝක දාතු කියලා. අන්න එක ලෝක දාතුවක් පුරා පාලනය වෙන පුළුවන් මට්ටමට ඇතැම් දෙවිවරු, ඇතැම් බ්‍රහ්මවරු කාලය ගත කරනවා. ඒ වගේම තමයි සමහර අය ඉන්නේ ද්විසහස්සී කියලා. ඒ ගැලැක්සි 1000ක් වැඩි වුණාම වෙන ප්‍රමාණයට කියනවා ද්විසහස්සී කියලා. තවත් සමහර අවස්ථාවක කියනවා ත්‍රිසහස්සී කියලා. ඒ ගැලැක්සි 1000 වැඩි කිරීම, 1000 වැඩි කිරීම, 1000. තුන් පාරක් 1000 වැඩි වුණාම වෙන ගන්න. මෙන්න මේ වගේ ටිකෙන් ටික ඉහළට යන මට්ටම් ගැන සඳහන් වෙනවා. එහෙම ගිහිල්ලා සතසහස්සී ලෝක ධාතු විශාල ප්‍රමාණයක් මේ විශ්වයේ තමන්ගේ පායන්ට හසු කරගන්න පුළුවන් මට්ටමේ බ්‍රහ්ම තලවල මෙයයි ඉපදෙනවා. පුඤ්ඤාභි සංස්කාරවල අනිසංස විදියට මේ පුඤ්ඤාභි සංස්කාර රැස් කරන කෙනා පින්නතුනේ මේ රැස් කරන්නේ තාම කොහමද? ඔහු අවිද්‍යා පත්‍ය සංඛාරා, අවිද්‍යාව මත ඉඳගෙන තාම මේ සංස්කාර රැස් කරන්නේ. අවිද්‍යාව මත පුඤ්ඤාභි සංස්කාර රැස් කරන්නත් පුළුවන්, අපුඤ්ඤාභි සංස්කාර රැස් කරන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි ආනෙන්ජාභි සංස්කාර කියලා වර්ගයක් තියෙනවා බ්‍රහ්ම ලෝකේ, අරූපාචර බ්‍රහ්ම ලෝකේ. අර රූප මට්ටමත් දුරු කළ රූපියත් Tamanta කරදරයක් කියලා හිතලා රූපියත් නිරුද්ධ කරන මට්ටමටම ඔහු තමන්ගේ මනස දිනු කරනවා. එවැනි තල හතරක් ගැන සඳහන් වෙන බ්‍රහ්ම ලෝකේ ආකාසානංචායතනය, විඤ්ඤාණංචායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥානාසඤ්ඤායතනය කියලා එක එක මනස දිනු කරන ස්වභාවයන් හතරක් ගැන. කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙවැනි තත්ත්වයන් ලෝකේ තියෙනවද කියලා නේ. ශරීරයක් නොමැතිව මනසෙන් විතරක් ජීවත් වෙන්න පුළුවන්ද කියලා කෙනෙකුට හිතෙනවා නේ. පින්නොතින බලන්න වතුර ටිකක් කරන්. දැන් මේ වතුර ටික මේ වතුර ටිකට ලික්විඩ් එකක් විදිහට තිනකොට මේකට කෝපයක් ඕන. මේ වතුර ප්‍රමාණය බලන්න අයිස් කරන්න. එතකොට කෝපයක් ඕනද? එතකොට කෝපයක් ඕනේ නැහැ. ඒ අයිස් ටිකම බලන්න පින්නොතින වතුර හැලියක දාලා රත් කරන සම්පූර්ණයෙන්ම. සම්පූර්ණයෙන්ම රත් කරාම තමයි මොකද වෙන්නේ? ඒක හුමාලයේ බවට පත් වෙලා වාෂ්පල යනවා. පේන්නේත් නැහැට. පින්නතුනි අපේ මේ පංච උපාදානස්කන්ධයන් අපේ මේ ශරීරෙත් එක එක මට්ටම් වල අනුව මේක ස්කන්ධ පංචකයේම තියෙන ස්වභාවයන් එන්න පුළුවන් මනස ලෝකේ දිව්‍ය ලෝකේ වගේ. ඇතැම් විට සමහර තල තියෙනවා එක ස්කන්ධයක් විතර ඇතින් රූපස්කන්ධේ විතරයි. අසඤ්ඤ සත්‍යය කියලා අවස්ථාවක් තියෙනවා රූපස්කන්ධේ විතරයි. දැන් මේ අරූපාචර බ්‍රහ්ම ලෝක ස්වභාවයේ ස්කන්ධ හතරක් තියෙනවා. රූපස්කන්ධේ නේ අනිත් ස්කන්ධ හතර තියෙනවා. පෙනුතුනි මේ එක එක මට්ටම් වල මනස දිනු කරු ප්‍රමාණයට අනුව උෂ්ණත්වයේ ප්‍රමාණය අනුව මේ වතුරේ ධාරිතාව වතුර ක්‍රියාත්මක වන ආකාරය වෙනස් වුණා වගේ අපේ මනසේ ස්වභාවය අනුව මේ එක එක ආත්ම භාවවල ස්වභාවය වෙනස් වෙනවා. එතකොට ඊළඟ පියවරේදී මේ ආනෙන්ජාවි සංඛාර කියන විදියට සඳහන් වෙනවා අරූපාචර බ්‍රහ්ම ලෝකයේ තත්වයට මොහොහිත දිනු කරලා රූපයක් නැති මට්ටමට යන්න පුළුවන් බ්‍රහ්ම ලෝකයේ තීරණය කළා ඒ තලයට මොහු යනවා. මොකද මොහු ශරීරයට දුක් සැප විඳිනවත් මොහු කැමති නැහැ. ඔහු මනසෙන් විතරක් ඉන්න කැමතියි. හැබැයි කැමැත්තේ ප්‍රාර්ථනා විතරක් නෙවෙයි දැන් මෙතනේ ප්‍රාර්ථනා ඉක්මවල තියෙන්නේ. දැන් මෙතන ඒ ප්‍රාර්ථනෙට අනුව සම්පූර්ණව තමන් ධ්‍යාන ලබාගෙන තියෙන්නේ. ධ්‍යාන වලින් හිත වසඟ කරගෙන තියෙන්නේ. පින්නතුනි මෙන්න මේ අවස්ථාව දක්වා මනස් ලෝකෙට නැවත ඉපදෙන අවස්ථාව, දිව්‍ය ලෝක 6ට යන අවස්ථාව, බ්‍රහ්ම ලෝක 16ට යන අවස්ථාව සහ අර අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ට යන අවස්ථාව ගැන මෙන්න මේ සංඛාරූපපති සූත්‍රයෙන් පැහැදිලිවම දැක්වෙනවා. කුමන කුසල කළද මෙයා මෙතෙන්ට යන්නේ? මෙයා ශ්‍රද්ධාව ඇති කරගෙන, මෙයා සිල්වත් බව ඇති කරගෙන, මෙයා ශ්‍රුතවත් බව ඇති කරගෙන, මෙයා ත්‍යාගී බව ඇති කරගෙන, මෙයා ප්‍රඥාව ඇති කරගෙන. නිකන් නෙවෙයි. මම දිවි ලෝක යන්න කියේ උදිහවස පහම්පත්තු කරඩ බෑ. ප්‍රාර්ථනා කරඩ බෑ. ඊට අදාළ කටයුතු කළා සම්පූර්ණයෙන්ම තමන්ගේ පාණයට හසු කරගෙන තියෙන්නේ මේ සූත්‍රය කියන විදිහට. පින්නතුනි මෙතෙන්ට පස් වෙච්ච කෙනා ඊළඟට මෙන්න මේ தත්වෙට එනකම්ම පින්නතුනි කෙනෙකුට බුද්ධෝත්පාද කාලයකදීත් පුළුවන්, බුද්ධෝත්පාදයක නැති කාලයකුණත් පුළුවන් කෙනෙකුට. දැන් බුදුහන්ර ලෝකේ පහළ වෙන කාලේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම සැප විඳීම සඳහා ධාන උපදවාගත්තු අය මනුස්ස ලෝකේ හිටියා. දවල් කාලේ මනුස්ස ලෝකේ කෑම කාලා දිවා විහරණයට තමගේ ශරීරයෙන්ම බ්‍රහ්ම ලෝකේ යනා හිටියා. නමුත් බුදුරජාණන් වහන්සේත් මේක නැවතත් දේශනා කළ මේ මාර්ගය උන්වහන්සේ දේශනා කළා. උන්වහන්සේගේ ධර්මය තුල පැහැදිලිවම දිව්‍යාත්ම භව ලබන විදිය, බ්‍රහ්ම ලෝකේ යන විදිය, අරෝපාචර බ්‍රහ්ම ලෝකේ යන විදිය පැහැදිලිවම ධර්මයේ සඳහන් වෙනවා. නමුත් පින්වතුනි බුදුහාමුදුරු කෙනෙකුගේ දර්ශනයේ තියෙන සුවිශේෂී අවස්ථාවට තමයි ඊළඟ පියවරට යන්නේ. ඊළඟ පියවර තමයි කියලාම පියවර. දැන් අර මුලින් සඳහන් කළ ඔක්කොම අය අපුඤ්ඤාවි සංඛාර, පුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර කියන මේ තුනම සිද්ධ කරයි මේ තැනැත්තා ඇතැම් විට බොහෝ විට හරියට ඔහුට පරිසම්පාදයේ ගැන අවබෝධයක් නොතිබුණා නම් අනිත්‍යතාවය ගැන පැහැදිලි අවබෝධයක් නැති කෙනෙක් නම් මේ පියවර යන්නේ ඔහු මේ තුනම සිද්ධ කරන්නේ අවිද්‍යා පත්‍ය සංඛාර යටතේ. අවිද්‍යා කියලා කියන්නේ නොදෙනීම, නොදෙනීම කියලා කියන්නේ මොකද්ද පේනතුනේ? මේ දකින රූපය, රූපයක් දැක්වතින් මේ රූපය දැක්කට පස්සේ පිටුරු වෙනවා කියන කාරණය. ඒ වගේම මේ රූපයක් දැන් අපි දකිනවා නම් මේ දකින රූපය මන් Taman දකින්න කලිනුත් මෙතන තිබුණා කියන කාරණය. ඒ විතරක් නෙවෙයි ඇහැට රූපයක් පේනවා නම් ඒ පේන රූපය කනෙන් අහන්නත් පුළුවන්, දිවෙන් රස විඳින්නත් පුළුවන්, අතින් අල්ලන්නත් පුළුවන්, හිතින් හිතන්නත් පුළුවන් කියලා මේ ඉන්ද්‍රිය හයටම ගැට ගන්න ස්වභාවයෙන් තමයි මේ ආකාසා නංචය නේව සංඥා නා සංඥායතනෙ දක්වා සියලුම ආත්ම භවල සත්‍යයන් ඉන්නේ. දැන් නේව සංඥා නා සංඥායතන බ්‍රහ්ම ලෝකේ අරූපාචර බ්‍රහ්ම ලෝකේ ආවිස සඳහන් වෙනවා මහා කල්ප 84000ක් කියලා. මහා කල්ප කල්පයක් තිසා ඊටාම විශාල සංඛ්‍යාවක්. එහෙන් 84000ක් කියලා සාමාන්‍යයෙන් බුදවරු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලක්ෂ දෙකක් විතර පහළ වෙන කාලයක්. අතිශය දීර්ඝ කාලයක්. මේ කාලේ හිටියත් පිනතුනේ එතනත් අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. එතනත් තියෙන අවිද්‍යාවමයි. මේ පින්කම් මෙයා සිද්ධ කළේ මේ අවිද්‍යාව මත ඉඳගෙනමයි. දැන් අපිත් පිනතුනේ එහෙම තමයි මුල අවස්ථාවේ පින්කම් කරන එක වරදක්ම නෙවෙයි. හැබැයි අපි දැනගන්නට ඕනේ ඒකෙන් ඉක්මවල නැවත පියවරට යන්න ඕන දෙයක් ගැන. අපි රුවන් ඇරි සෑ වඳිනවා. අපි ස්වාමීන් වහන්සේලාට දන් දෙනවා. අපි භාවනා කරනවා. මේ හැම දෙයක්ම කිරීමෙන් ඇතැමිට අපි කුසල් සිද්ධ කරගන්නවා. අපි පුණ්‍යවි සංකාර රැස් කරගන්නවා. සුගතියට යන මාර්ගය හදාගන්නවා. නමුත් එතනනේ අවිද්‍යාව මත ඉන්නේ. අවිද්‍යාව මත ඉන්නවා කියලා කියන ඇතැමිට අපි රුවන් ඇරි සෑ වඳින යන පුළුවන්. වඳින යන කලින් අපි හිතනවා කලින් රුවන්වැලි සෑය හදලා තියෙන දුටුගැමුණු රජතුමා ඒ හදපු දුටුගැමුණු ඒ චෛත්‍යය එතන තියෙනවා මං ඒක වඳින්න යනවා කියලා යන්නේ මං ගිහිල්ලා ආවට පස්සේ චෛත්‍යය තියෙනවා මට මරණාසන්න මොහොතේ රුවන්වැලි සෑය සිහි කළා මට දිව්‍ය ලෝක යන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා දිව්‍ය ලෝක යන්න පුළුවන් මරණාසන්න මොහොතේ ඒ සිතුවිල්ල හිතට ආවොතින් ඒකට අනුව පුණ්‍යාවේ සංස්කාරයක් රැස් වෙන්නේ ඒ අනුව තමයි දිව්‍ය ලෝක යන්න පුළුවන් අපි එහෙම පින්කම් කළා තමයි පිනුනේ අදත් මෙතන ඉපදෙලා ඉන්නේ හැබැයි බුදුහාඳුර පිනතුනි ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන සුවිශේෂී දහමක් තියෙනවා අර ශ්‍රද්ධා සීල ත්‍යාගී බව ශ්‍රුතවත් බව ප්‍රඥාව දිනු කළා අනිත්‍යතාවයේ පිළිබඳව නුවණක් සහිතව හේතුඵල දහම සහිත නුවණකින් යුක්තව මේ තැනැත්තා ඉහෙළම පියවරට යනවා ඊළඟ තැනැත්තා ඔහු අර සියලුම කුසල දහම යොදා ගන්නේ මොකටද ආසවානං khaya ආශ්‍රවශ්‍ය කිරීම සඳහා විරාගී පුද්ගලයෙක් වන්නට, නික්ලේශී පුද්ගලයෙක් වන්නට, රහත් භාවයෙන් යුක්ත පුද්ගලයෙක් වන්නට සම්පූර්ණම තමන්ගේ අවිද්‍යාව දුරු කිරීම සඳහා කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. කොහොමද පිනතුනේ එතෙන්ට අපි යන්නේ? අපි හැම දිනකුගේම ජීවිත පරමාර්ථය වෙනවනේ මෙන්න මෙතන. එදිනෙදා අපි පුණ්‍යාවි සංඛාර රැස් කරගන්න ගමන් අපේ ජීවිතයේ සුගතිගාමී වීමට මාර්ගය අපි අතේ තියාගෙන අපට සම්පූර්ණ වගකීම සම්පූර්ණ විශ්වාසනීයත්වය ගැන තියාගෙන එතන පිහිටලා ඉන්න ගමන් අපි ඊළඟ පියවරට පත් වෙනට ඕන සංස්කාර වලින් සසර දුරු කිරීම සසර නිමාවටපත් කරන සංස්කාර රැස් කරන මට්ටමට පත් වෙනට ඕන. පින්තුනේ සංස්කාර ගැන කියනකොට සඳහන් වෙනවා සංකත සංඛාර කියලා දෙයක්. සංකත සංඛාර කියලා කියන්නේ අපේ මේ ඇසයි මේ බාහිර පේන රූපයයි ඇතුළු මේ ලෝකේ යම් කිසි දෙයක් තියෙනවා නම් අන්න ඒ දෙයට කියනවා හේතුඵල වලින් හටගත්තු දේවල් මේවා. ඒවට කියනවා සංකත සංඛාර කියලා. අන්න ඒ ඇසයි රූපය දෙක ආශ්‍රයෙන් අපට විඥානයක් පහළ වෙනවා නම් හිතක් පහළ වෙනවා නම් කනයි ශබ්දය ආශ්‍රයෙන් සෝත විඥානය පහළ වෙනවා නම් අන්න ඒ විඥානය පහළ වෙන අවස්ථාවට කියනවා අභිසංකත සංඛාර කියලා. මේ දෙකම පින්නතු නැති වෙන්නේ අතීතයේ තමන් කරපු කර්මයක විපාකයක් විදියට. දැන් අපට මේ රූප ශබ්ද ආදියක් පේනවා නම් ඇහෙනවා නම් මේ හැම දෙයකම ස්වභාවය තමයි අතීතයේ කර්මයෙන් ලබා දීපු අවස්ථාවක් මේක. හැබැයි අතීත කර්මයෙන් ලබා දුන්නට පින්නතුනි මේක අපට ලැබෙන්නේ මුල් අවස්ථාවේදී දුකවත් සැපවත් නැති ඉතාම ප්‍රාථමික මට්ටමේ අවබෝධයක් විදියට අපට මේක ලබා දෙන්නේ. ඇසයි රූපයයි දෙක ආශ්‍රයෙන් විඥානය පහළ වීමේ මූලික හඳුනා ගැනීම විතරයි මුලදී කරන්නේ. ඒකේ පින්නතුනේ තමන්ගේ හිතේ තමන්ගේ ආකල්පයට අනුව තමන්ගේ හිත දිනු කරපු ආකාරයට තමන්ට ඒක කෙලෙස් ඇති වෙනවද නැද්ද කියන එක තීරණය වෙනවා. ඊට පස්සේ ඒකෙන් අභිසංකරණ සංඛාර කියලා තමන් පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර රැස් කරගන්නවා. ඒ දකින්න රූපේ ලස්සන එකක් නම් අනේ මේක හොඳයි කියලා සතුටක් ඇති කරගන්නවා. ඒකට තමන් අකමැති නම් ඒත් එක ගැටෙනවා. ඇතැම් විට ඒ දේ හොඳ ආකල්පයක් ඇති කරගෙන මේ මල් ටික පූජා කළා බුදුහාමරණ පූජා කළා තමන්ගේ කුසලයේ දිනු කරගන්න පුළුවන්. ඒකෙන් පුණ්‍යවි සංස්කාරයක් ඇති වෙනවා. හැබැයි පින්නතුනේ ඒ අතරෙම ඉන්න කෙනෙක් අර සංගත සංඛාර අභිසංකත සංඛාර කියන අතීත කර්මෙන් විපාකය ලැබුණු කර්ම උපයෝගී කරගෙන අභිසංකරණ සංඛාර කියලා අලුතින් සසරට යන සංස්කාර ඇති කර නොගෙන ඒකම ඔහු සුගතිගාමී වීම සඳහා සුදුසුකමක් සහිතව ඒකම ඔහු අනිත්‍යතාවයෙන් දකිනවා. අන්න ඒක නිවන සඳහා ඇති කරගන්න සංස්කාර බවට පත් වෙනවා. දැන් මේ මලම මේ අවස්ථාවේදී මේ ඇතිවෙච්ච අත්දැකීමක් විදියට ඔහුට හිතලා ඒ අවබෝධයත් එක්කම මේ ටික බුදුහාඳුරන පූජා කරන්න පුළුවන්. ඔහුට ඒකෙන් සුගතිගාමි වෙන්නත් පුළුවන්. නැවත මේකෙන් කෙලෙස් ඇති නොවන විදියට විරාගයේ විදියට මේක දැකලා ඒකම නිවන සඳහා මාර්ගයක් බවට පත් කරගන්නත් පුළුවන්. මෙන්න මේ ආශ්‍රයෙන් පින්නතුනි, අපි ඇසට රූපයක් දකිනවා නම්, කනට ශබ්දයක් අහනවා නම්, නාසයට ගඳ සුවඳක් විඳිනවා නම්, දිවට රසයක් විඳිනවා නම්, නාසයට ගඳ සුවඳක් විඳිනවා නම්, ශරීරයට පහසක් විඳිනවා නම්, මනසට අරමුණක් එනවා නම්, මේ ඉන්ද්‍රිය හයෙන් පින්නතුනි එක විටක එක ඉන්ද්‍රියක් විතරයි ක්‍රියාත්මක වන්නේ. නමුත් වේගයේ වැඩි නිසා අපට හිතනවා මේ හයම එකට ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් එක විටක එක ඉන්ද්‍රියක් විතරයි ක්‍රියාත්මක වන්නේ. ඒ එක ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී එක ඉන්ද්‍රියකින් විතරයි ඒ අරමුණේ අවස්ථාවේ ගන්නෙ. ඒ ඇහැට ගන්න රූපය ඇහැට විතරයි සංස්කාර බවට පත් වෙන්නේ. ඒක අල්ලනකොට අහුවෙන්නේ වෙනත් ඉන්ද්‍රියකින් තමයි නැවත අලුත් පංච උපාදානස්කන්ධයක් හටගන්නේ. නමුත් පින්නතුනි අපේ හිතේ තියෙන නොදිනීම නිසා දැන් කවුරු හරි පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයාගේ වචනයෙන් කටින් යම් කිසි දෙයක් නිකුත් වුණොත් අපි හිතනවා මේ හඬයි මේ පුද්ගලයාට කියලා. එතකොට මොකද්ද වෙන්නේ? අපි ඒ හඬ මේ පුද්ගලයාට බඳිනවා. මේ පුද්ගලයාත් එක්ක කෙලස් ටික අපි ඇති කර ගන්නවා. එක්කෝ ආශාවක් ඇති වෙනවා, ඒක හොඳ කෙනෙක් කියලා ප්‍රශංසා කළා, ඇතැම් විට සුගති යන්නත් පුළුවන්, ඇතැම් විට ඇත්තක අමනාප වෙලා දුගති ගාමි වෙන්නත් පුළුවන්, ඇතැම් විට දෙන්නෙක් ඇතැම් විට නිරේ ගිහිල්ලා එකට ගුටි බට ගන්නත් පුළුවන්. පින්නතුනි මෙන්න මේ මට්ටමේදී අපි ඉන්නේ. මේකට කියනවා අභිසංකරණ සංඛාර කියලා. මෙන්න මෙතනින් ඉක්මවල යම් කිසි කෙනෙක් මේක හරියට ඉන්ද්‍රිය ටික වෙන් කළ හඳුනා ගන්න පුළුවන් නම්, හරියට මේ හැම මොහොතකම හටගන්න පංච උපානස්කන්ධයක් මේ හැම මොහොතෙම හටගත්තා, හැම මොහොතෙම නිරුද්ධුණා කියලා දකින්න පුළුවන් නම්, ඒ පුද්ගලයා යමක් සිහි කරනකොට නැවත උට ඒක හොයාගෙන ඒ අරමුණ කරා යන්න බැරි වෙන්නට ඕන. මෙන්න මේක තමයි රහතන් වහන්සේ කෙනෙක්ගේ අත්දැකීම කියලා කියන්නේ. රහතන් වහන්සේට යම් කිසි හඬක් ඇහෙනවා නම්, ඒ හඬ යම් කිසි දෙයකින් යම් කිසි පුද්ගලයෙකුගෙන් නිකුත් වෙනවා කියන එක දන්නවා. නමුත් ඒ හඬ ඒ පුද්ගලයාට අයිති කරන්නේ නැහැ. ඒ හඬ කලින් තිබුණු හඬක් කියන මට්ටමට ගිහිල්ලා කෙලස් ටික ඇති වෙන්නේ නැහැ. ඒ ටිකෙන් හිත නිදහස් වෙලා තියෙන්නේ. ඔහුට වර්තමාන මොහොතේ සම්පූර්ණයෙන්ම සම්මා සතියෙන් සම්මා ඥාණයෙන් ඉඳගෙන වර්තමාන මොහොතෙහි මේ හට ගැනීම නිරුද්ධ වීම ඔහු දකිනවා. දකිනකොට ඔහුට පේනවා ජීවිතේ යම් තාක් අත්දැකීම් තියෙනවා නම්, ජීවිතේ දරුවන් කියලා ඉන්නවා නම්, වාහනය කියලා තියෙනවා නම්, ගෙදර කියලා තියෙනවා නම්, රැකියාව කියලා තියෙනවා නම්, උපාධි සහතිකය කියලා තියෙනවා නම්, ඒකේ ස්වභාවය මොකද්ද? ඒ හැම දෙයකම ස්වභාවය ඒ මොහොතේ තියෙන සිතුවිල්ල. ඒ සිතුවිල්ලත් ස්ථිර දෙයක් නෙවෙයි, ඒකත් හේතු ටිකක් එක්ක එකතු වෙලා ඒ මොහොතේ නිර්මාණය කරපු දෙයක්. දැන් අපි වතුර බේසමක් තියෙනකොට වතුර බේසමට අපි එබිලා බලනකොට අපිට ඒ වතුර බේසමේ රූපය පේනවා. ඒ පේන රූපයේ පින්නතුනේ ඒ පේන රූපයේ ගඳ සුවඳ නැහැ. ඒ පේන රූපයේ සද්දයක් නැහැ. ඒ වතුර බේසමේ පේන අපේ මූණ පුළුවන් ද අපට අල්ලන්න? අල්ලන්න ගියොතින් අහුවෙන්නේ වතුර ටික, අහුවෙන්නේ රූපය නෙවෙයි. පින්නතුනි දැන් අපට මේ පේන රූපයත් එහෙමයි. මේ රූපය කියලා අල්ලන්න ගියොතින් අහුවෙන්නේ සතර මහා භූත රූපණ යුක්ත මේ පඨවි ආපෝ තේජෝ ටික, අහුවෙන්නේ හඬක් නිකුත් වෙනකොට හඬ අල්ලන්න කියලා ගියොතින් මොකක්ද අහුවෙන්නේ? දැන් ලස්සන හඬක් එනවා බෙරේකින්. අනේ මේ බෙරේ හරි ලස්සනයි, මේ හඬ මේ බෙරේ අල්ලන්න ඕන කියලා ගියොතින් මොකක්ද අහුවෙන්නේ? අර හරකගේ හමක් තමයි අහුවෙන්නේ. ලස්සන හඬක් අහුවෙන්නේ නැහැ. පින්නතුනි මෙන්න මේ හේතුව ඒ මොහොතේ ඇති කරන දෙයක් මේ පිළිබඳව හරියට අපට අවධානය යොමු කරන්න පුළුවන්. දැන් අපේ වාහනය කියලා ගන්න. වාහනේ ගැරේජ් එකේ තියෙනවා තමයි. නමුත් පින්නතුනි වාහනය කියන්නේ ඇහැට දැකලා, ඒකේ ශබ්දය අහලා, ඒක අල්ලලා, මේ ඉන්ද්‍රියංගෙන් ගත්තු අරමුණක් තමයි වාහනය කියලා කියන්නේ. යම් කිසි මොහතක හිතනකොට ඒ සිතුවිල්ලයි වාහනය කියලා කියන්නේ. පින්නතුනි යම් තාක් අපේ ජීවිතවල දෙයක් තියෙනවා නම් අන්න ඒ දෙයි ස්වභාවය තමයි අර වතුරට එබෙනකොට වතුර බේසමට ඒ පේන රූපේ ඡායා මාත්‍රය වගේ අපේ ජීවිතයේ තියෙන සම්පූර්ණ අත්දැකීම් ටික මේකයි. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා වාහනේ සද්දය ඇහෙනකොටම මොකද වෙන්නේ? තනිකරම වාහනේ නිර්මාණය වෙන හිතේ. පින්නොතනි අපි මරණාසන්න මොහොතේ මේකයි වෙන්නේ. මරණාසන්න මොහොතේ පින්නොතනි අපි ඇහෙන් ගන්න රූප, කනෙන් ගන්න රූප සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා තියෙන්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියෙන් ගන්න අරමුණු සම්පූර්ණයෙන්ම මේ මොහොතේ නිරුද්ධ වෙනවා. ඒ මොහොතේ හිතින් තමයි මනෝ විඥාණයෙන් තමයි ධර්මාලම්බණයක් ඉදිරිය ගන්නෙ. හඬක් ඇහෙනකොට සුවඳක් දැනෙනකොට මෙතෙන් පිට ඒක ආශ්‍රයෙන් අපට ආපු සිතුවිල්ලෙන් සිතුවිල්ල හිතනකොටම අනිත් ඔක්කොම ටික දෙකට බඳිනවා. ඇතැම් විට මල් ටිකක් පේනකොටම හිතින් හිතනවා මල් ටිකක් ඇතැම් විට පේනකොටම ස්වාමීන් වහන්සේ කෙනෙකුට පූජා කරව මල් ටිකක් ඇරුවන්නේ සෑඩ පූජා කරව මල් ටිකක් මතක් වෙනවා. ඒත් එක මෙතෙන් පිට දිවි ලෝක යන්න පුළුවන්. ඒක හොයාගෙන ඒ ලෝකෙට යනවා. ඇතැම් විට ඒ මොහොතේම ඇතැම් විට ගෙදර නම් හිතෙන්නේ ගෙදර සිද්ධිය නම් හිතෙන්නේ ඒත් එක්කම තමන්ගේ කුසලයෙන් යුක්ත කෙනෙක් නම් ඇතැම් විට ඒ කෝල්පේ සාක්‍ය දේවී කෙනෙක් වගේ නැත්නම් ගෙදරම කෙනෙකුගේ කුසේ නැවතම කුසකට හරි ඒ මට්ටමට නැවතෙනවා. කුසලයේ ශක්තිමත් නැත්නම් මොකද වෙන්නේ? ඒත් ගෙදරට මේන බය වෙන දෙයක් නැහැ. ඔව් එතකොට එන්නේ වෙනත් ආකාරයකින් එන්නේ. පින්නතුනි මෙන්න මේක තමයි සාමාන්‍ය ලෝකයේදී අවිජ්ජා පත්‍ය සංඛාරා කියන ලෝකයේදී ඇති වෙන ස්වභාවය මේක. ඒ අනුව එතෙන්ට යනවා. යම් කිසි කෙනෙකුට ඒ සිතුවිල්ල එනකොටම මේ සිතෙන්නේ දැන් මේ මනසයි ධර්මාලම්බන එකතු වෙලා මනෝ විඥානේ හටගත්තු දෙයක් කියලා හරියට ඒ රූපයට නොබැඳ ඒ මොහොතේ හුදැක්කොතින් ඒ කියන්නේ අපි නැවත භවයකට යන සූදානම් නැහැ. භවයෙන් අපි නිදහස් වෙලා තියෙන්නේ. ඒ භවයෙන් නිදහස් වෙන්නේ පින්නතුනේ මරණාසන්න මොහොතේ නෙවෙයි. මල ඇඳේදී නෙවෙයි. ඊට කලින් පින්නතුනේ ජීවත් වෙන ලෝකෙදීම තරුණ කාලේ අපිට මේක ප්‍රයෝග කරන්න පුළුවන් නම් අපි හැම දිනෙකම අපි සායනාසනේ හිටලා අපිත් මේකටපත් වෙලා නැහැ. අපි තාම මේ සඳහා උත්සාහවන්ත වෙන අය. අපි හැම දිනෙකම උත්සාහ කළ යුතුයි. මේ තත්ත්වෙන් අපට උපරිම වශයෙන් අපට කාලය කැප කරන්න පුළුවන් නම් අපේ සම්පූර්ණ ශක්තිය මේ සඳහා යොමු කරන්න පුළුවන් නම් පින්නතුනි අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. අපි අර වතුර බේසමේ දකින්න රූපය මහලු වෙනවා කියලා අපට දුකක් විඳිනවද? දුකක් තියෙනවද? ඒ පේන රූපය කවුරු හරි හොරාගනේ කියලා අපට දුකක් තියෙනවද? අන්නේ වගේමයි පින්නතුනි අපේ වාහනය, අපේ දරුවා, අපේ ගෙදර, අපේ තමන්ගේ ශරීරය මේ කිසිඳු දෙයක් වයසට යෑමේ දුකෙන් නිදහස් වෙලා තියෙන්නේ. රහතන් වහන්සේ මහලු වීමෙන් නිදහස් වෙලා කියලා කියන්නේ රහතන් වහන්සේ මරණයෙන් නිදහස් වෙලා කියලා කියන්නේ මරණයෙන් පස්සේ නෙවෙයි. රහතන් වහන්සේ හැම දෙයක්ම දකින්නේ මේ ආකල්පෙන් නම් ඒ ආකල්පයේ තියෙන අත්දැකීමක් නැති වෙනවද? ඒ අත්දැකීම මරණයටපත් වෙනවද? ඒ මොහොතේ හට ගන්න දෙයක් කියලා දකිනකොට පින්නතුනේ මරණයටපත් වෙන්න මහලු වෙන දෙයක් නැහැ. ඒකෙන් කියන්නේ රහතන් වහන්සේගේ ශරීරය මරණයටපත් වෙන්නේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. රහතන් වහන්සේගේ ශරීරය අපට තමයි රහතන් වහන්සේ කෙනෙක් කියලා අපි කියන්නේ. නමුත් උන්වහන්සේ මේක සාමාන්‍ය දෙයක් විදිහට දරාගෙන ඉන්නේ. උන්වහන්සේට වඩා ඉහළ මානසිකත්වයකින් ඉන්නේ. උන්වහන්සේ මරණය ඉක්මවල තියෙන ජීවත් වෙන කාලෙදිම එදාට උන්වහන්සේ නෙවෙයි මේ යන්නේ මේ හේතුඵල ධාමයෙන් හටගත්තු මේ අතීත සංස්කාර ටික කියලා හොට තේනවා. පින්නතුනේ මෙන්න මේ ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා සෘතවත් භාවය කියන මෙන්න මේ ගුණධම් දිනු කරන අතරේදී අපි මෙන්න මේ ස්වභාවය මෙන්න මේ ඇතිවීම නැතිවීම මේ පටිච්චසමුප්පාදේ දකින නුවණක් සහිතව මේ ගුණධම් දිනු කරෝතින් පින්නතුනේ අපි හැමදාම දුකෙන් නිදහස් වෙන මාර්ගයේ ඉන්නේ. අපට පින්නතුනි බාහිර කෙනෙකුට අපව පාලනය කරන්න බැරි වෙනවා. බාහිර කෙනෙකුට අපට දුක් සැප දෙන්න බැරි වෙනවා. පින්නතුනි දැන් අපේ ලෝකේ හොඳම නිදහස්ම රටේ කියලා අපි ඉන්නේ නේ. නමුත් පින්නතුනි අපිට සැබෑ නිදහස නැහැ. දැන් පින්නතුනි අපි සම්පූර්ණයෙන්ම බාහිර කෙනෙක්ගේ රූප ශබ්ද ආදී මත අපි යැපෙන අය. ඒව වෙනස් කරනකොට අපට දුක සැපෙනවා. පින්නතුනි රහතන් වහන්සේ කියලා කියන්නේ බාහිරින් පාලනය කරන්න බැරි කෙනෙක් බවට පත් වෙනවා. පොට්ටස්ස ලෝක ධම්මේ හේචිත්තං යස්සන කම්පති කියලා කියනවා අටලෝ දහමින්. ලාභ අලාභ යස ආයස මේ දේවල් වලින් එයා කම්පාටපත් වෙන්නේ නැහැ. එයාට බාහිරින් එන දුක් ටික සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා තියෙනවා. පින්වතුනි මෙන්න මේ මාර්ගය අපි ඉන්නවා නම් අපි දරුවන්ගේ යුතුයකම් ටික නොකර ඉන්නේ නැහැ. දැනටත් වඩා හොඳට යුතුයකම් ටික කරනවා. දැන් කරන්නේ උගන්නන එක විතරයි, කන්න බොන දෙන්න එක විතරයි. මේක දැනගත්තට පස්සේ දරුවන්ටත් පුළුවන් නම් කොහොම හරි මේ දහම දෙනවා. දැන් අම්මට තාත්තට සලකන්නේ කන්න බොන දෙන්න එක විතරයි. ඇඳුම් පැළඳුම් ටික දෙන එක විතරයි. මේ දර්ශන ලැබුණාට පස්සේ අම්මා තාත්තට පින් දහම් කරන්නත් අවස්ථාව සලසලා දෙනවා. අම්මා තාත්තා මරණයටපත් වෙන කලින් තමන්ගේ ළඟම ඥාතින් හැම දෙනාටමත් මේක කියනවා. කියලා කොහොම හරි ඒ අය මේ දර්ශනට අරගෙන ඒ අයගෙන් ඉහළම මානසිකත්වයක එයා රඳවන්න උත්සාහ කරනවා. එයා මරණයටපත් වුණාට පස්සේ ඒ අයට දුකට අඬනව නෙවෙයි. ඊට කලින් මේ අයට පිහිට වෙලා ඒ අය ඉහළම මානසිකත්වයට මෙයා ගන්නවා. පින්නතුනි මේ මාර්ගයේ ඉන්නව නම් ටිකෙන් ටික අපි දුකෙන් නිදහස් වෙමේ මාර්ගයේ ඉන්නේ. ඒකෙන් කියන්නේ අපි එදිනදා කටයුතු කරනවා කියලා. එදිනදා කටයුතු ඉතාම උපරිමයෙන් අපි හොඳටම කරනවා. වෙනදකට වඩා කලින් අපි අවදි වෙනවා. වෙනදකට වඩා පොඩ්ඩක් හරි අපි රාත්‍රී නිදි වරාගෙන අපි වැඩ කරනවා. ඒ වගේම පින්නතුනි අපි නිදාගන්නෙත් නිවන් දකින්න. නිදාගන්නෙත් පින්නතුනි ඒ විවේක අරගෙන ඊළඟ මොහොතේ මේ ධහමේ හැසිරෙන උපකාරය සඳහායි. නින්ද යන කම්මත් පින්නතුනි මේ සිටිවිලි අපි හිතමින් ඉන්නේ. ඒ නිසා මෙන්න මේ මාර්ගය සංඛාරුප්පති සූත්‍රයෙන් අපට කියන්නේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මෙන්න මේ ගුණධාම් සම්පූර්ණයෙන්ම හසුරුවාගෙන එයා සුගතිය තීරණය කරගත්තු කෙනෙක් විතරක් නෙවෙයි. ඒ සුගතියනොත් ඉක්මවලා පුඤ්ඤාභි සංඛාරත් ඉක්මවලා එයා ආනෙන්ජාභි සංඛාරත් ඉක්මවලා එයා සංස්කාර නිරෝධය කළා. එයා සසර ගමන නිමාවට පත් වෙන විදිහේ මානසිකත්වයකට පත් වුණු රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන විදිය සූත්‍රය අවසානයේදී විස්තර කරනවා. මේකයි පින්නතුනි අද අප සාකච්ඡා කරපු සංඛාරුප්පති සූත්‍රයේ සාරාංශය. අපේ අනිත් ස්වාමීන් වහන්සේලා චන්දනන්ද හාමුදුරුවෝ තවදුරටත් කරුණු විස්තර කරයි.